කාලේන ධම්මසාකච්ඡා ඒතං මංගල මුද්දමන්ති. විහාරවාසී ගරුතර නාහිමිපාණ මහත්මිය සදාන ගරුතර මහා සංඝරත්න අවසරයි. බම්මලපිටියේ සිරිවජිරාරාම නරස්ථානද නැතිදුණු අද විනරම්බුවදා සමාදන් වෙන්නේ නැතුණු දැන් බලාපොරොත්තු වන්නේ මේ වෙලාවට නියමිතව තියෙන ධර්ම සාකච්ඡාවට සහභාගී වෙනසයි. ධර්ම සාකච්ඡාව කියලා කියන්නේ මොන වැඩෙන කාරණයක්. ඒ මංගල කාරණයක් හැටියට ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. එනිසා අපට සංකරගෙන ස්වභාවයක් අපේ ජීවිත ගැන ස්වභාවයක් තේරුම් අරගෙන අපේ තියෙන අඩුපාඩුකම් දුරු කරගෙන කුසල දහම් කියෙදලා මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ලබා ගන්නට අපට ධෛර්යමත් වීමට ප්‍රධාන වශයෙන්ම ධර්ම සාකච්ඡා ඉවහල් වෙනවා. එනිසා එය මේ සඳහා යොදා ගන්නවා යන්නයි කියලා අපි පරාමර්ශ වෙනවා. මේ සිංහසුන් ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. ඒ ප්‍රශ්න වලට වෙලාවේ අපිට අප උත්තර දෙන්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නයක් අහනවා. මියගේ ඥාතියෙකු නිතර සිටිනේ අසනීප ගතියෙන් පෙනෙනවා නම් කළ යුතු පින්කම කුමක්ද? එසේ පෙනීමට හේතුව කුමක්ද? ඥාතියෙක් සිටින නිතර පෙනෙනවලු මියගේ ඥාතියෙක් අසනීප වෙලා ඉන්නවා පෙනෙනවලු. දැන් සිටිනෙන් පෙනීමෙන් කියන්නේ නැහැ ඒ කෙනා ඒ සත්‍යෙම ඉන්නයි කියලා. එතැන් විට අපි හිතාගෙන සිටියෙදිම තමයි බොහෝ විට සිහිනම් බවට පත් වෙන්නේ. නවිනවස්ථාවක් තියෙනවා. සමන්තිගේ හිතේ සතුටක් ඇති වෙනවා මේ ගේනාසින් වෙනුවෙන්. දැන් දිවිසාරයේ සමාජයක් මේ වගේ කාරණයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දානයක් පූජා කළා. මේ ගේනාසින් දී කරගෙන දිවිසාරයේ සමා. ඊට පස්සේ රජතුමා දැක්ක ඥාසීන් හැඳුම් නැතුව ඉන්නවා. ඊට පස්සේ බුදුහන්සන් ඇවිල්ලා හෙව බුදුහන්සන් සඳහන් කළා මේ ඥාසීන් දුවපත් වුණා. සමිතේ ඥාසීන්ට වස්ත්‍ර නැහැ කියලා. ඊට පස්සේ වස්ත්‍ර සහිතව ඥාස දානයක් දුන්නා. ඊට පස්සේ ඥාතියන් වස්ත්‍ර සහිතව තීනෙන් දෙනුණු ආකාරය ගැන සඳහන් වෙනවා. එනිසා ඒක තමයි පස්සේ සිටීමක් වෙනත් පුළුවන්. එනිසා මේකට හොඳයි. ඉතින් දානයක් දෙන එකත් හොඳයි. අසනීප වෙච්ච කාටරි මේ කාර්ය පුණ්‍යයන් වල පුණ්‍යයන් වන්දනා කිරීම හොඳයි. ඒ වගේ මේක අනුගාමී පින්කම් කරන එක තමයි වඩාත්ම ගැලපෙන්නේ. මේ ඥාතියන් බොහෝ විට පින් අනුමෝදන් වෙන්නේ නැහැ දෙන්න. කලාතුරකින් ආශිවරයක් තමයි පින් බලාපොරොත්තු වෙන්නේ. එහෙම පින් බලාපොරොත්තු වෙන අය ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ආහාර, අනිත් එක හැඳුන් සැනඳුම්. ඒ නිසා තමයි අපි ඊට සමගාමීව දානීය ආහාර දානීය දීලා තමයි බොහෝ විට මේ විඥාතින් පින් අනුමෝදන් කරන්නේ. ඊට සමගාමීව අපි ස්වාමීන් වහන්සේලාට දානයක් පූජා කරනවා නම් සියලු පිරිත රාජ්‍යයක් ඊට සමගාමීව පූජා කරනවා. පූජා කළේ මේ ගැයි කෙරේ කරුණාවෙන් සිං අනුමෝදන් කරනවා. ඒ සිං අනුමෝදන් කරද්දී අපේ සිත්‍රය පවත්වා ගත යුතු ආකාරය පිළිබඳව ධර්මයේ සඳහන් කරනවා. අදාසිමේ අකාසිමේ ඥාති මිස්සා සකාසමේ තේසානං දක්ෂිණං ගජ්ජා පුබ්බේකත මනුස්සරං කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ නීගේ ඥාතින් ජීවත් වෙන කාලේ මට මේ වගේ උදව් කළා, මේ වගේ උපකාර කළා කියලා. ඒ නීගේ අය කරපු උදව් උපකාර සිහි කරලා පුණ්‍යානුමෝදනා කරන්න කියලායි ධර්මයේ සඳහන් කරන්නේ. ඉතින් ඒ වගේ මෛත්‍රී සාහිත සිතුවිල්ලකින් දානීය පූජා කිරීම වැදගත් වෙනවා. ඒ වගේම සමහර අය තමන්ට උදව්වක් නොකර සින් අනුමෝදන් කරන වෙලාවල් තියෙනවා. දැන් නැන්ද කාලේ අපි දන්නවානේ බම්බල් පිටියේ හන්දේ ඒ වගේ අසරණ කෙනෙක්ියක් නිවිලා බොහොම සාහසික ලෙස මරණයට පත් වුණා. යාස්ථාවේ එතන වැඩ කරන ත්‍රිවිධන වැඩ කරන මහත්තුරු එකතු වෙලා මේ මියගේ කෙනා වෙනුවෙන් දානයක් දුන්නා පන්සලට යනවා. ඒ කෙනාගේ කිසිම උදව්වක් කියලා තිබුණේ නැහැ. නම් සතේ මිනිත්තු ඒ තරම් හෘදයේදී ආයෙන්නේ අපි. එතෙන් පිට ගෙදරට සතේ කියන ගියත් ඒ සතා වෙනුවෙන් තින් කාණ්ඩල තින් අනුමතන් කරන සමාජයක් තමයි අපේ බෞද්ධ සමාජය කියලා කෙනේ තරම් හෘදයේදී පිටසක් අපි. ඒක අපට පුරෝණේ අපේ බුදුරජාණන් වහන්සේගෙන්. උන්වහන්සේ සඳහන් උන්වහන්සේගේ පළවෙනි ආදර්ශය වුණේ සැලගුණ සැලකීම. ඒ වගේම ධර්මයේ සඳහන් වෙන ඉතාම වැදගත් කාරණයක්. ඒ තමයි සේවලා නිසා භික්ෂුවේ සප්පුරුත භූමී යටිදාන සසඤ්ඤතා හතරේදී කියනවා. ලෝකේ යම් තාක් ගුණධම් කෙරේව තියෙනවා නම් ඒ ගුණධම් වල පදනම ප්‍රථමයේ විද්‍යය කියලා. සැලමුණ සැලකීම කියනවා. ඒසා යම් තාක් කෙනෙක් හොඳ දේවල් කරනවා නම් ලෝකේ ඒ හැම හොඳ දෙයකම පදනම සැලමුණ සැලකීම. ඥාතිකම මේ පිටසල් මෙතන අද තිල්ලරගෙන අවසන් වෙල යනකොට මේ කඳුරු ටික අකුල යනවා කියලා. ඒක සැලමුණ සැලකීම. දැන් ප්‍රථමයේ කියන්නේ මේක හැම ගාලේ යන්නේ නැහැ. ඒක අඳු ගාලා පිළිසුදු කළ තමයි යන්නේ. ඒ වගේම තමන් වැඩ කරන සමාජ කියාවක් ලැබුණා නම් මේ රැකියාවෙන් තමන් උපරිම ගන්න වැඩපොර සැලකන විදිහට සේවය කරනවා. මේ කලමුණ සැලකීම. ඒ වගේම අපි සමාජ යන පාරේ මහා මාර්ගයේ කුණු ආදී වැටලා තියෙනවනම් අපිට අයින් කරන්න පුළුවන් දේක් අවශ්‍ය ලැබෙච්චා අපි ඒක කරනවා. අපේ නිවෙස් හතල පාර තියෙනවනම් අපි මේ පාර බොහෝ විට පිළිසුදු තියාගන්න උත්සාහ කරනවා. අපේ දෙමාපියන් සලකන ඒවා, වැඩි කියන සලකන ඒවා, අපේ ගුරුවරුන්ට ගරු කරන ඒවා. මේ සියලුම දේවල් පිළිසුනේ ಗುಣධම්, මේ වගේ පදනම තමයි කළගුණ සැලකීම. එතන කෙනෙකුගේ ජීවිතයේ ලක්ෂණ වන්නේ කළගුණ සැලකීම මත. ඒ වගේම කෙනෙක් කොච්චර සත්පුරුෂද කියන එක තීරණය කරන්නේ කළගුණ සැලකීම කියන පදනම. කෙනෙක් හොඳට රූප සම්පන්නය තිබුණාට, හොඳට උගත් වුණාට, හොඳට ධනෙ තිබ්බටම අපි කෙනෙකුගේ ජීවිතය පටලවා ගන්න කියන්නේ. තමාර කුඩා ළමයි දෙවියන් හරිය කෘතවේදී ළමයි දෙමව්පියන්ගේ කුරු වෙන දෙමව්පියන්ගේ ආවාද්‍ය නිසා හැතැම් විට නිවෙස් හොඳට අදුපදු ගන්නවා තමන්ගේ අම්මට කාතර සැලකනවා අම්මට කාතර උයනකොට ගෙදර වැඩ පාට උදව් වෙනවා මේව මොකද දරුවන්ගේ ලක්ෂණයක්. ඒ වගේම දැන් මේ කියන අසින්නින් අපි බොහෝ විට පින් අනුමෝදන් කරන විශේෂයෙන්ම අපේ දෙමව්පියන් වෙනුවෙන් ධර්මයේ සඳහන් වෙනවා අතවාපන් තේසානං කාලකතානං දර්ශනං අනුපදස්සාමි කියපු ආකාරයෙන් මේ කියන අසින්නින් විශේෂයෙන් හඳුනු ආඳුරු නියම කළේ දැන් සිංහල සූත්‍රයේදී ඥාතීන් ගැන යුතුකම් විවිධ ආකාරයෙන් සඳහන් කරද්දී දෙමව්පියෝ ගැන විශේෂ යුතුකමක් කියලා කියනවා ජීවිතේ යන කාලෙක සලකන වගේම මිය ගියාට පස්සේ කලින් කලට පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න කියලා. දෙකක් ඉතාම වැදගත් දෙයක්. ඒ නිසා මෙවැනි ඥාතියෙක් වෙනවා නම් ඉතින් වෙනවා නම් අසිනීපෙච්ච ඥාතියෙක් නෙලියපු කෙනෙක් තමන් ඉලිපු සතර වෙන්නත් එක්ක අසරණ කෙනෙකුට හෝ සාමිත් වහන්සේ කෙනෙකුට හෝ මෙහෙත් අවන්ත කෙනෙකුට මෙහෙත් ආදී පූජා කරලා අපිට පින් අනුමෝදන් කරන්න පුළුවන්. පුජ්‍ය පූජාවට මෙහෙත් පූජා කරලා පුණ්‍ය අනුමෝදනා කරන්න පුළුවන්. ඒ වගේම රෝහලක ළමා වාඩිවක වගේ තැනකට ගිහිල්ලා ළමයින්ට සංග්‍රහයක් කරලා මෙහෙත් ටිකක් දීලා සුද්ධ පවිත්‍ර කරලා කුමන් හෝදේදී මේට සමසාමී පින්කමකින් අපිට පින් අනුමෝදන් කරන්න පුළුවන්. අනිත්‍ය තමයි අපි තේරුම් ගන්න අපි මේ සතර ගමනක් යන්නේ. මියගේ ඥාතිින්ගේ පින්වන උදන් කරන අතරේදී අපේ සතර ගමන තේරුම් අරගෙන සතරේදී මෙවළු අඩපාඩුකම් නැවෙන විදිහට අපි හැකිතා හැම පැත්තෙම පින්දහම් කරගන්න. ඉගෙන ගන්නට උදව් කරන්න ඕන. ළඩ වෙච්චාට සලකන්න ඕන. වැඩිහිටියන්ට උපස්ථාන කරන්න ඕන. අම්මට තාත්තට උපස්ථාන කරන්න ඕන. ගුරුවරුන්ට සලකන්න ඕන. ඇබ්ජෙක්ට් පේන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න ඕන. මහා මාර්ගයේ හරහා යන්න අන්ධ කෙනෙක් බලාගෙන ඉන්නවා නම් උදව් කරන්න ඕන. මේ තමයි අපි ගුණධම් කියලා කියන්නේ. අපට ඇස් දෙකක් ලැබිලා තියෙන අපේ වැඩ කරන්න විතරක් නෙවෙයි. ඇස් නොපෙනෙන්නට උදව් කරන්නත් ඒක අපට ඇස් දෙකක් ලැබිලා තියෙනවා. අපට නිරෝගී ශරීරයක් ලැබිලා තියෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධය ගෙනියන විතරක් නෙවෙයි. අනිත් දැනට ශක්තිය නැති අයට පිළිදෙන අපට මේ ශරීරයක් ලැබිලා තියෙනවා. ඒ නිසා මේකෙන් අපි ප්‍රයෝජන ගන්න ඕන. මරණින් අනතුරුව කෙලින්ම ප්‍රතිසන්දියක් ලබනවාද? නැවත උත්පත්තියක් ලබන තෙක් සිටින්නේ කොහේද? දැන් මේ භවයේ අතරේ අන්තරයක් තියෙනවාද කියන මේ අහන කතාව. සාමාන්‍යයෙන් කෙනෙක් මිය යනකොට මිය ගිහිපු අවස්ථාවේදීම තව කෙනෙක් ඉපදෙනවස්ථා තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ත්‍රිත. වැඩිපුරවන්නේ මේක තමයි. ඒ ස්ථාවර තැනක ඩික කලක් සිටින තැනක තැනිකව ඉපදෙනවලවල් තියෙනවා. ඊට අමතර සමහර අය තවත් භවයක කෙටි කාලින උපදින අය ඉන්නවා. හැබැයි ඒකෙන් කියන්නේ අතර අවස්ථාවක් කියලා. එක තැනකින් ඉක්මිලා තව තැනක අතරට රැඳිලා ඉන්න තැනක් නෙවෙයි. සමහර තාවකාලික ආත්ම භවවල සමහර අය ඉන්නවා. ඇතැම් විට කෙටි කාලින යම් යම් හොඳ අංගා කුසල කරපු කෙනෙක් අවසාන මොහොතේ සුළු අකුසලයක් වෙනවා කියනවා නම් ඇතැම් විට ටික කාලයක් සමහර ආත්ම භවයකින් ඉඳලා නැවත අර කුසලයේ පරස්පර සුළු තැනකට උපති සිද්ධ වෙනවා. තවත් සමහර අය ඉන්නවා හුඟා අකුසල කරලා සුළු කුසලයකින් ඇතැම් විට අන්තිම වදිතිත පහස වාගෙන ඇතැම් විට ටික කලක් සුගතිය ඉඳලා නැවත දීර්ඝ කාලිනව දුගතියට යනවා ඉන්නවා. මේක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ වගේම තවත් සමහර හුඟා ගුණවත් මෑණිවරු ඉන්නවා. මේ ගුණවත් මෑණිවරුන්ගේ කුසී ඉපදෙන්න ඒ වගේම අය බලාගෙන ඉන්නවා. ඒකට ආකර්ෂණයක් තියෙනවා. ඒ නිසා දැන් අපි බොහෝ විට කියන්නේ කෙනෙක්ගේ ළමයේ සාමාන්‍ය මෙතෙක් අහි තාගෙන ඉඳි ළමයා ඉපදුනාට පස්සේ ළමයට මේ උදව් උපකාර කළා ළමයා හොඳ මගට ගන්න. නමුත් දැන් බුදුදහම මීටත් වඩා කලින් පෙරට ගිහිලා තිබුණා. ඒ තමයි ළමයා කුසේ ඉන්නදී ඉඳදීම ළමයාට සංඥානයක් දෙනවා. ඒ සඳහා අපි ප්‍රේවිල කටයුතු කරන්න ඕනේ කියන එක. නමුත් වෙනසින් වඩාත්ම බුද්ධිමත් අය මීටත් වඩා ආපස්සට යනවා. ඒ මොකද්ද? සමහර කදහවත් අය අපි අහලා තියෙනවා සමහර අයගේ කතා ප්‍රවෘත්ති. විවාහ වෙන තැන් විට මේ අය මාස ගානක් ඉන්න අරගෙන ගුණ දහම් පුරනවා කියන. පුරණය වල වෙලා ඊට පස්සේ තමයි දරුවෙක් ලැබීම සඳහා කටයුතු කරන්නේ. ඇතැම් විට මෙන්න මේ වගේ ලැබිච්ච දරුවෝ ඉන්න ඉතාම පුණ්‍යවන්ත දූ දරුවෝ ලැබුවාස්සක් තියෙනවා. එතකොට බින්නතුනි හදන්න දෙයක් නැහැ. විවාහ මේ හැදින පැමිණලා තියෙනවා. නමුත් අපි ඇතැම් විට හදන්න යන්නේ වාග්යක් ඇතිච්චේව. නමුත් ඊට වඩා සඵල වෙනවා මේ වගේ කටයුතු වලින් මේවා බොහොම බෞද්ධ පුරුවට කිහිපු ඒවා අපේ රටේ ඉඳලා ඉතාම ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් හොඳ උගත් හාමුදුරු කෙනෙක් ඊටවලු 30කට ඉඳලා කලින් පෙළින් හාමුදුරු කෙනෙක් ගැන සඳහන් වෙනවා. ඒ තෙමපු ඒ වගේ සිල්වත් කාලයක් ඉඳලා ඒ දරුවා පුණ්‍යවන්ත දරුවෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එන පිට ඒ නම්ය මහාන කරලා ඉස්හාල සේවය කරමින් සාසන වෙදී. ඒ වගේ පුණ්‍යවන්ත අය ඉන්නවා තෙමපුයන් පුණ්‍යවන්ත අයට සම්බන්ධ වෙන්නේ ඇතැම් විට ඒ කාලය එනකන් යම් යම් තැන්වල සිටිනවා. හැබැයි ඒකෙන් කියන්නේ බරය අන්තරා භාවයක් නැතාවක් නෙමෙයි මේ කියන්නේ. අන්තරා භාවයක් නෙමෙයි ඒකත් ආත්මභාවයක් නයි. අනිත් පැත්තේ තමයි වෙනතුනේ අන්තරා භාවය කියන කාරණය විශ්ලේෂණය කරනකොට එක භාවයකට අතරින්න තවත් එකක් කියනකොට මේ අපි ඉබදෙන්නේ අන්තරා භාවය තමයි ඇත්තෙන්නේ. තව දෙයක් අතර කියන්නේ අර්ථයනේ. ඒ අර්ථය ගත්තොත් අන්තරා භාවයකට තමයි හැම කෙනෙක් වෙන්නේ. ඉතන ආත්මයක් දෙන ඉතිරට තවාසයක් තියෙනවා. ඒ නිසා එයාගෙන් වාසිය එයාට තැන කවර කරන්න පුළුවන්. කෙසේ වෙතත් පුණ්‍යවන්ත අය බොහෝ විට ඉපදීමේ ක්‍රියාවේ ලක්ෂණ තියෙනවා. හැබැයි ජීවිත රෝපණ බ්‍රහ්ම ලෝක ඉපදෙන අය ක්ෂණිකව. මෙතනින් සුත වීමත් සමගම ඉපදෙනව ක්ෂණිකව. අනිත් එක තමයි නිරේත යන අය බලවත් අසුසල් කළ නිරේත යන අය ඉන්නවා. ඒ අයට කිසිදු අවස්ථාවක සාවකාලික නැහැ ක්ෂණිකව. අදිට ඔසවාගෙන ගිහිල්ලා සැපුවා වගේ නිරේත යනවා කියලා සඳහන් වෙනවා. ඊට අමතරව ඊට මධ්‍යස්ථ අවස්ථාවේ කුසල කුසල කර්ම කරපු අයද තමයි ස්ථාවර ආත්ම භාවයක් ලැබෙනකන් කෙටි කාලින ආත්ම භාවවල ඇතැම් විට ප්‍රේත ආත්ම භාවයක් වෙන්න පුළුවන්. එතැම් විට භූතයක් වෙන්නත් පුළුවන්. ඒ වගේ ආත්ම භාවවල සත්‍යයන් සිටින අවස්ථා ගැන යම් යම් සාධක වලින් දැක ගන්න පුළුවන්. නැවත උත්පත්තියක් ළඟ නැති සිටින්නේ කොහෙද කියලා අහනවා. දැන් සමහර අය අහසේ ඇඟිලි ඉන්නවායි කියන කතා යම් යම් විදියට වර්තමානයේ වෛද්‍ය පරීක්ෂණ වලින් කියනවා. හැබැයි ඒක කොච්චර දුරට වෛද්‍ය පරීක්ෂණයි කිව්වට ඒක බුදුදහමට අනුකූලව නම් අපිට එහෙම කියලා කියන්න බෑ. මොකද යම් සත්‍යයක් එහෙම අහසින් යනවායි කියලා කියන්නේ ඒක ආකාර දෙකකින් වෙනවා. එකක් මනෝ විඥාන හරහා මනෝ අයක් වශයෙන් යන්නත් පුළුවන්. අනිත් ආකාරය තමයි එලින්ම සත්‍යෙක් විදියටම හිම් පරිරයක් වෙන සත්‍යෙක් විදියටම ඉන්නත් පුළුවන්. බොහෝ විට ඇසෙන් පේනවා නම් අහස ඉඳගෙන යම් කිසි මවකුසක් හෝ තමන් අතින් ඉපෙච්ච දවක් හෝ පේනවා කියලා කියනවා නම් ඒ පුද්ගලයාට හිත විතරක් සිදුනට බලන්න බෑ. ඡන්ද පංචකයෙන් එහෙනම් තියෙන ස්ථානය පේන්න ඕන. ඇස තියෙන තැනක් පේන්න ඕන. ඇස තිබ්බොත් තමයි පේන්නේ. එතකොට එතන කියන්නේ ආත්මභාවයක් තමයි. ඒ නිසා ඒක ටිකක් ගැඹුරු එකක් අපිට දීර්ඝව සාකච්ඡා කරන්න ඕන එකක්. අපි කියන්නේ මේ විදිහට කරුණු ඉදිරිපත් කරන ගැටලු තියෙනවා නම් ඉදිරියට තව විමසලා බලමු. කිසිදු අරමුණක් හෝ බලාපොරොත්තුවක් නොමැතිව යමෙකුගේ අත්හැරීමකින් සමාගයේ මෞපියන් මිය ගියොත් එය ආනන්තරය පාප ගණන් බවට පත් වෙනවා. ප්‍රාණඝාතයක් කියන දේ සිද්ධවන්නට නම් කාරණා කීපයක් එකතු වෙන්න ඕන. ඒ තමයි ප්‍රාණයක් සහිත සතෙක් වෙන්නට ඕන. ඒ වගේම ප්‍රාණයක් තියෙනවා කියන බව දැනගන්නට ඕන. මරණ චේතනාවක් තියෙනට ඕන. මැරීමට උපක්‍රමයක් ගන්නට ඕන. ඒ උපක්‍රම හේතු කොටගෙන මරණය සිදු කරන්නේ. මෙන්න මේ කරුණ පහ සම්පූර්ණ වන තී තමයි ප්‍රාණඝාතයේ කියන අකුසලයේ සිද්ධවන්නේ. දැන් ප්‍රාණයක් සහිත පතෙක් වෙන්නට ඕන, ප්‍රාණයක් කියනවායි කියලා දැනගන්නටත් ඕන, මරණ චේතනාවක් තියෙන්නට ඕන, මැරීමට උපක්‍රමයක් හදන්නට ඕන. එම උපක්‍රමයෙන් හේතු කොටගෙන මරණය සිදු කරන්නට ඕන. ඒක තමයි කාරණා පහ. එතකොට ප්‍රාණඝාතයක් වෙන්න නම් ප්‍රාණඝාතයක් වුණොත් තමයි අනන්ත කර්මයක් වෙන්නේ. නැත්නම් අත්‍යර ජීවණි වුණා කියලා හිම එකක් නෑ. ඒකෙන් ප්‍රාණඝාතයක් වත් වෙන්නේ අනන්ත කර්මයක් කියලා ප්‍රාණඝාතයක්වත් වෙන්නේ නෑ. එන්න අත්‍යර දෙයින් වලින් වෙනවට අකුසල් වෙන්නේ නෑ. අකුසල් වෙන්නේ කෙලින්ම හිතලම කරන්න ඕනේ ඒක. කුසලයක් එහෙමයි. නොසිතා කරෝතින් සිහිය භාවිත නොවී කරෝතින් ඒක කුසලයක්වත් අකුසලයක්වත් වෙන්නේ නෑ. අනිත් දේ තමයි මෙතෙන් ඉතාම සැලකිලිමත් වෙන ඕන දෙයක් කියනවා. ඇතැම් විට කෙනෙක් අපි අතින් ගහතේට ලක් වෙනවා. නමුත් අපි කියමු අපි අම්මා තාත්තා කියලා. අපි දන්නේ නැහැ අපි අම්මද තාත්තද කියලා අපි දන්නේ නැහැ. නමුත් ප්‍රාණයක් හයිද සතෙක් කියන එක දැනගෙන හරියටම අපි යාව කලසම් කළා මරණයට පත් කරා නම් අපි ඒ පුද්ගලයා අම්මා හෝ මව්පියන් කියලා නොදැනුවත්ව මැරුවයි කියලා අකුසලයේ සිදු නොවේ තියෙන්නේ නැහැ. Taman එකට කච්චෙක් බව දැනගෙන මෙහෙවුවා නම් ප්‍රාණඝාතයක් වෙනවා ආනතර කර්ම සිදු වෙනවා. දැන් අපි කියමු යන්ති කෙනෙක් කුඩා කාලෙම බෙදරින් යා පිට වෙලා ආවා. එයා කවු අම්මා තාත්තා කවුද කියලා දන්නේ නැහැ. ඔහු අවුරුදු ගානක් ඉන්න යම් කිසි පුද්ගලයෙක් යාට මුණ ගැහෙනවා. ඒ පුද්ගලයා මොකක් කෝදයකින් රණ්ඩුව දිනුවා මොකක් කෝදයකින් හිතනවා ගහට ලක්කලා. මවහොපියා. එතකොට අර මරණයට ලක්ුනේ මවහොපියා නම් මෙයා තමන්ගේ මවපියන් බව නොදැන හිටියත් අර කර්මය සිද්ධ වෙනවා. අම්මා තාත්ත කියලා දන්නේ නැහැ කියලා එතෙන්දි නිදහසක් නැහැ. දන්නේ නැති වුණාට ප්‍රාණඝාතය නම් කරේ සිද්ධ මරණයට ලක්ුණා නම් ඒ කර්මය සිද්ධ වෙනවා. ඒක ධර්මයේ සඳහන් වෙන කාරණා. නමුත් සමා දැනගෙන කළා හරියට ඒක කාරණා පහ සම්පූර්ණ නුවණ නම් සම්පූර්ණ නුවණ නම් මේ අවස්ථාවේදී ඒ කර්මය සිදු වෙන්නේ නැහැ. හැබැයි උත්සාහ දරපු ප්‍රමාණයට අකුසලයේ යම් යම් මට්ටම් වලින් සිද්ධ වෙනවා. ප්‍රාණඝාතයේ නුවණට ඊට මෙහා කර්මපත බවට පත් වෙනවා. කර්ම නිමිති කර්මපත ආදී යම් යම් මට්ටම් වලින් අකුසලයේ සිද්ධ වෙනවා. දැන් අපි දන්නවා මුගලන් හාමුදුර ගැන කාර්ය වගේ කතා දෙනවා. දැන් මේක සතරේදී යම් යම් අයට කරපු හානිවල පියතෙන්ට සත්‍යයන් ඝාතනය කළා නැහැ. ඝාතනය කළා නැහැ. නමුත් ඊට පල්ලි හරි කරපුවට ඊට සමගාමී අකුසල් වලින් විපාක ලැබෙනවා. හැබැයි දැන් මෙතෙන්දි මතක තියාගන්න කාරණාවක් තියෙනවා. දැන් අපාසොත් උත්තර මේක හොඳට පැහැදිලිම සිද්ධ වෙනවා. යම් කෙනෙක් හිතනවා නම් මේ කර්ම කරපු තැනස්ථානේ ඒ පුද්ගලයාම යන්නේ නැවත විපාකෙමින් ඉන්නේ කියලා අදහසක් ආවොත් ආත්ම දෘෂ්ටිය මත පිළිගෙන යන සිටිවිල්ලක් කරනවා නම් ඒ සිටිවිල්ල වැරදි සිටිවිල්ලක් වෙන එක ධර්මයේ සඳහන් වෙනවා. ඒකෙන් කියන්නේ ඒ කර්මය නිදෙන්නේ පිට කෙනෙක් කියලා. මේ කර්මය කරකෙනාම නැවත කර්ම නිදෙනවායි කියන මතයකට එනවා නම් ඒක දෘෂ්ටි විපාක ඇඳුස්ටි ජීතුකය දෘෂ්ටි ආකාරයක් කියලක අපාසව සූත්‍රයේ සඳහන් කරනවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ තියෙන මම අවල සම්භාවයේ ඉඳියා අහවලේ දෙවිඳ නහවල් වුණා දේවදත්ත නිමිදල මෙහෙම කරදර කළා කියන කතාවක් තියෙනවා. ඒ කියන්නේ කේ පටලවා ගන්න එපා. එහෙම සම්බන්ධයක් තියෙන මේක සම්බන්ධයක් නැත්තේ නේ. හැබැයි ඒ පුද්ගලයාම මේ වේදින්නේ කියලා කියනවා නම් මේ දිගින් දිගටම යන පිටක් සහිත පුද්ගලයෙක් කියලා අදහසක් තියෙනවා නම් ඒක උච්චයේ දෘෂ්ටියයි කියන්නේ. බුදුහාමුදුරුවෝ දහම නිතරම දෘෂ්ටි ප්‍රහාණය කිරීම සඳහා දේශනා කරපු දහමක්. එනිසා සාමාන්‍ය සම්මාදිට්ඨියේ පළවෙනි පියවරේදී සම්මතකතා සම්මාදිට්ඨියට මෙහෙම තමයි සාකච්ඡා කරන්නේ. ලෝකයන්ම තමයි සාකච්ඡා කරන්නේ. සම්මතකතා සම්මාදිට්ඨියේ මේ ලක්ෂණය අපි පිළිගන්න ඉන්නට ඕන. නමුත් මේ ලක්ෂණය පිළිගලා මීට වඩා ඉහළ පුති සැලේකට මානසිකව යන්නට ඕන. ඒ යන තත්ත්වයේදී නේකුත් ඥානය කියලා කියන්නේ නැහැ වෙනත් කුත්තිලේ කියලා කියන්නේ නැහැ. ඔකට මිලික ප්‍රශ්නේ තියෙන්නේ නැෂතෝ නැකාඤ්ඤෝ කියලා. ඔහුත් නෙවෙයි වෙනත් කෙනෙකුත් නෙවෙයි කියලා. ඔහුම මේ විපාක විඳින්නේ කියලා කිව්වොත් යමේ ඒකයි කියන්නේ ශාස්ත්‍ර දෘෂ්ටිය. වෙනත් කුත්තිලෙක් මේ විඳින්නේ කියලා කිව්වොත් ඒකයි කියන්නේ උත්තේජ දෘෂ්ටිය. මේ හේතු දෙකකට සම්බන්ධ දෙයක් නෙක විද්‍යාවලියක් නෙක සිද්ධවන්නේ. ඊළඟට මේ දානය ගැන තමයි වැඩි ප්‍රාණ්‍ය වෙන්නේ. අප විසින් යම් පිරිකර පූජාවක් කළපත් ඒවා ස්වාමින් වහන්සේ පරිහරණය නොකළොත් ඒ යානිසංස නොමැත. නැත්නම් වැඩක් නැහැ කිව්වොත් අපේ සිතේ තැනැත්තා කිරේ සියුම් දේශයක් වෙනවා සැකියක් ඇති වුවොත් ඉන්පසු අපතල පින්කමේ ඵල විපාක කෙසේදයි පහදා දෙන්න. දැන් යමක් පූජා කරනකොට ඒ පුද්ගලයා පාවිච්චින කරොත් ආනිසංසය නැහැ දේ කිව්වොත් මේ වෙන කර්ණ ගැන කියන්නේ. දැන් අපි යමක් දෙනකොට හැබැයි දැනගන්න ඕනේ යමක් දුන්නයි කියලා වන්නේ සිද්ධ වෙන්නේ නැහැ. අපි දෙන දෙයින් යෙකු දෙකට හානියක් වෙනවා නම් හානියක් කිරීමේ අදහස් දෙනවා නම් ඒක දානයක් වෙන්නේ නැහැ. එනිසා දෙන දේ කරුණාව කර දැරීම යාගේ යහපත උදෙසා දැන දෙයක් යන්නට ඕන. සමහර අය වෙන වෙන අපේක්ෂා සඳහා දෙන වෙලාවල් තියෙනවා. ඒක මොනවා කියද ඒක දානයක් වෙන්නේ නැහැ. දැන් ඔකට විභක්තිගතවත් ලක්ෂණාර්ථයක් තියෙනවා යක්ණානුකූලවත් ලක්ෂණාර්ථයක් තියෙනවා. දැන් යම් කිසි කෙනෙකුට හොඳ හිතින් දුන්නොත් ඒකයි කියන්නේ දැන් ව්‍යාකරණ හැම කරපු අය දන්නවා කියලා දැන් ඒකයි කියන්නේ සම්ප්‍රදාන විභක්තියට. නැත්නම් අපි චතුර්ථ විභක්තිය කියලා කියනවා. යම් කිසි දෙයක් දෙන්නේ හොඳ හිතින් නම් ඒ දෙන කෙනා ප්‍රතික්‍රියාවක් අපරනවා නම් ඒ යහපතක් නම් වන්නේ ඒක දාන්නේ මේ සම්ප්‍රදාන විභක්තිය. අම යම් ක්‍රියාවක් දෙන්නේ හානි කිරීම සඳහා හෝ දඬුවම් කිරීම සඳහා හෝ කෙනෙකුට හානියක් කිරීම සඳහා නම් ඒක කර්ම විපාකයෙන් දාන්නේ. ඒක තේරුණා ගන්නන්න හිඳුනද? ඒ නිසා දෙනදී හොඳ කිටින් දෙන දෙයක් දෙන්නට ඕන. එයාට පරිහරණය කරන්න පුළුවන් දෙයක් දෙන්නට ඕන. සමහර අය ගෙවල් දරවලන බඩුවක් කරගන්න දෙනවා මේ දන් දෙනවා මේ වගේ නේද? පරණ බඩුවක් ගන්න දෙනා ඇත්තිනවද? පරණැඳුම් වලින් එහෙම දාන පාරිමිතා පුරා ගන්න ඉන්නවනේ. එහෙම නෙවෙයි හොඳ ඇඳුම් දෙන්න ඕන දෙනවනම් පාවිච්චි කරන්න පුළුවන් විදිහට යාට සතුට ලැබෙන විදිහට දේවල් දෙන්න ඕන. අපි එක තමයි නියම අනුසංසක දවන්නේ. ඒ වගේම අනුසංසක නැහැ කියලා කිව්වට කෙනෙක්. අපි හොඳ හිතින් නම් දෙන්නේ අපි අදහස බලවත් නම්. අපි කර්මඵල අදහින් මේ දැඩි චේතනාවකින් නම් කරන්නේ. ඒ ගන්න කෙනා අනුසංසක නැහැ කිව්වත් අපිට අනුසංසක තියෙනවා. එතන අපි කර්මඵල අදහන අපි හිත නරක කරගත්තොත් අනිසංසාරට වෙන්න පුළුවන්. දැන් අපි කියමු අපි හාමුදුරන්ට හොඳට දාන දෙනවා සාංගික කළා. බණට කියනවා මේකේ කිසිම පිනක්ුනේ නැහැ කියලා අපි වෙන සිව්වැ කියලා. මේ කිව්වැ කියලා පිනේන අඩුවක් නැහැ. හැබැයි සමාහිතුවකින් සමාය එක හිත නරක කරගත්තොත් පිනේ අඩුවක් වෙන හැබැයි. ඒ නිසා අනිසංස නැහැ කියලා කිව්වට නම් ගැටලුවක් නැහැ. අපි හිත නරක කරගත්තොත් තමයි අනිසංස අඩු වෙන්නේ. එනිත අපේක්ෂිත යම්සා කර්මඵල අදහාගෙන සීලයක පිළිකලා නැදි පරමාර්ථයෙන් දෙනවා නම් ඊහාන සංසවර අඩුවීමක් නෑ. අනිත් දේ තමයි දැනගෙන පාරිච්චි නොකරට ගැටලුවක් නෑ. පාරිච්චි කරන්න ඕන මේ කියන එකක් නෑ. තමා හොඳින් ඉන්නම් දෙන්නේ ඊට පස්සේ බලන්නත් තියෙන්නේ. ආයි පාරිච්චි කරන්නේ නැද්ද කියලා. එහෙනම් හරියට දීලා නෑ තමා. අත්‍යාරියට පස්සේ ආයි ඒකන අපේක්ෂාව කරන්න එපා. එයා පරිහරණය කරනද නැද්ද තව කාටවත් දෙනවද? එහෙම ඉතින් යන්න එපා. එහෙනම් දීලා නෑ. ආම අල්ලගෙන ඉන්නේ නේද? එනිසා දෙනෙක හිතේ මස්තරින්න. අනිත් මේ තමයි දීනීති. දැන් දක්ෂින විභංග සූත්‍රවලදී දීනී අනිසංසේ විවිධ ප්‍රභේද ගැන කියනවා. සාමාන්‍ය පිටසංගත පසුකු දීනම් බුදුරජාණන් වහන්සේ දක්වා දාන රාජ්‍යයක් ගැන කියනවා. සාමාන්‍ය සතෙකුට දානයක් දෙනවා නම් ආත්මවාසීය අනිසංස ලැබෙනවා කියනවා. ඊට වඩා අනිසංසිත වෙනවා දුර්ධින මිනිසෙකුට දෙන එක. ඊට වඩා අනිසංසයි සිල්වත් මිනිසෙකුට දෙන එක. ඊට වඩා අනිසංසයි සීලක සීනල ඥාන වඩපු කෙනෙකුට දෙන්නේ. ඊට වඩා අනිසංසයි සෝවාන් මාර්ගින් කෙනෙකුට දෙන්නේ. ඊට වඩා අනිසංසයි සෝතාපන්න කෙනෙකුට දෙන්නේ. කොහොම හෝම ගියලා බුදුරජාණන් වහන්සේ දක්වා අනිසංස වැඩි වෙන ආකාරය ගැන සඳහන් කරලා තියෙනවා. ඉහිලට යද්දී. ඒ පුද්ගලික දාන. ඒත් බුදුරජාණන් වහන්සේ තමයි පුද්ගලික දාන වලින් වැඩිම අනිසංස සිද්ධවන්නේ අන්ත දුන්නේ. ඊරසංගත සතෙකුට දුන්නා තාස්මවත් 100ක් ගැන සඳහන් වෙනවා. ආත්මවත් 100ක් ඊරසං සතෙකුට කැමත් දුන්නා ඒ යානිසංස ආත්මවත් 100ක ලැබෙනවා කියලා. එකම කිහිල්ල සෝවාන් සිල්වත් කෙනෙකුට දෙන දාන සඳහන් කරනවා අසංකේයයන් අපමෙයයන් කියන. එතන ඊගාම දිගටම අසංකේය අපමෙය කතාව යන්නේ බුදුහාඳුර දක්වාම. ඒ යන ගමනේදී ඒ පුද්ගලික දාන සියල්ලම යානිසංස සිට වෙනවා. සාංගික වශයෙන් දෙන්නේ සංගරත්නිය ආරමුණු කරගෙන දෙන දානීය බුදුරජාණන් වහන්සේට පුජ්‍යලිකව දෙන දානීය රත්නාවලි සංස්කෘතිය කියලා සඳහන් කරනවා. මොකද බුදුහාම දැන් මහා ප්‍රජාපති ගෝතමයට පැහැදිලිවම සඳහන් කරනවා මහා ප්‍රජාපති ගෝතමී සිවුරු දෙකක් සූදානම් කරලා බුදුහාමරට පූජා කරන්න රැගෙන ආපු වෙනා විදිහ බුදුහාමර කියන්නේ සංගමී සංගී ගෝතමී දෙකී කියලා. ගෝතමී සංගයට දෙන්නේ කියලා කියන්නේ. බුදුහාමර තුන්වතාවක් කියනවා කියලා ඉවර වෙලා සඳහන් කරනවා සංගයට දෙනකොට මට දුන්නා වෙනවයි කියලා. ඒ නිසා සංගීව යමක් දෙනකොට බුදුහාමුදුරන්ටත් දීපු දෙයක් වෙනවා. ඒ මහා පිළිසකට දීපු දානයකුත් වෙනවා. ඒ නිසා ආනිසංස ලැබියේකි. ඒ සාංගික දානෙට ආ ප්‍රභේද කියන දිප්ති දෙපිරි සමීනකොට දෙන දාන එක පිටක් විතරක් දෙන දාන පොඩසකට විතරක් දෙන දාන බුදුහාමුදුර සයිතව දෙන දාන මේ ආදි වශයෙන් ඒකේ ප්‍රභේදයි කියනවා. මේ ආනිසංස සලසා දෙන දානිය. මේකට ආස්වාස්ම වෙනස් පැත්තක් තියෙනවා. මොකද ඒ පැත්ත විරාගී මනසින් නිස්සරණ අධ්‍යාසන දෙන දාන. ලෝභය අඩු කිරීම සඳහා දෙන දානයේදී යන්තික කෙනෙක් කිසි විටක ප්‍රතිග්‍රාහකයා දේ සිල්වත්කම් බලන්නේ නැහැ. ඒක සුවිශේෂී ලක්ෂණය. අපට ලෝභය අඩු වෙන නම් අපි රුපියල් 100ක් දෙන්නේ ලෝභය අඩු වෙන නම් ඒ 100 දුස්සීල කෙනෙකුට දුන්නත් 100යි සංසේකමයි සිල්වත් කෙනෙකුට දුන්නත් ඒකමයි. ලෝභය අඩු වීමේ ප්‍රමාණය වෙනසක් නෑ. ඒ නිසා මේ ආනිසංස බොහෝ විට අපි අපේක්ෂා කරන්නේ සතර සැප අපේක්ෂාවෙන් දෙන දානවල. නමුත් බෝධිසත්වවරු දන් දෙද්දී සහ මාර්ගඵල ලාභියා දන් දෙද්දී බොහෝ විට සිල්වත් අය හොයාගෙන යන්නේ නැහැ. අවශ්‍යතාවය බලන්නේ. දැන් බුදුහාරයන් පාල්මිකිය උග්ග කියලා සිටුවරේ ගෘහපතියේ. අට්ඨගාම උග්ග කියලා සූත්‍රයක් තියෙනවා අනුසරෙන් ආය අෂ්ටක නිපාතේ. මේක පින්නතුන් කියවන්න. කැටා බෞද්ධයෙකු ළඟ තියෙනුන ලක්ෂණ අටක් ගැන කියන්නේ. ඒ උග්ග ගෘහපතිය කියන ඔහුගෙන ආශ්චර්යවත් කරුණු අටක් ගැන කියනවා. බුදුහාමුදුර දිනක උදෑසන අවස්ථාවකදී වික්ෂුන් මහත්තයාට සඳහන් කරනවා මහණෙනි උග්ග ගෘහපතියා ළඟ සුවිශේෂී වූ ලක්ෂණ අටක් තියෙනවායි කියලා. නමුත් අට මොනවද කියලා කිව්වේ නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියන්නේ උදෑසන වේලේදී සිවුරු හැඳ පෙරවාගෙන උග්ග ගෘහපතියාගේ නිවසට පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩලා පිණ්ඩපාතේ වන්දනා ඊට පස්සේ ආශ්‍රවස් කරුණු අට සඳහන් කළා. හැමෝගේ මුලින් මහණ බුදුහාමුදුර මේ නිමියෝගේ ප්‍රකාශයක් කළා. ඔබතුමාගේ ළඟ කොහොම සුවිශේෂී කාරණාවක් තියෙනවායි කියලා. මොනවද ඒ කාරණා කියලා. උග්ග ගෘහපතිය කියනවා ස්වාමීනි බුදුහාමුදුර මොන කාරණා අපේක්ෂා කරද්දි කියලා මම නම් දන්නේ නැහැ. හැබැයි මට සිහි කරුවකින් සිහි කරන්න පුළුවන් සුවිශේෂී කාරණාවක් මගේ ළඟ තියෙනවා නේද? ඒ කාරණාට ලස්සන කාරණාවක් තියෙන එක කාරණයක් තමයි. ඔව් කියනවා. රාත්‍රියේ කාලේ දෙවිවරු ඇවිල්ලා මාත් එක්ක සාකච්ඡා කරනවා. මාත් එක්ක කතා බහ කරනවා. මේ කතා බහ කරන අවස්ථාවේදී දෙවිවරු කියනවා මම ඇසුරු කරන ස්වාමීන් වහන්සේලා ගැන. මම නිතරම ස්වාමීන් වහන්සේලාගේ ප්‍රතිපාසුමක් අපි යනවා දාන වෙනවා. මා දානීය පූජා කරන ස්වාමීන් වහන්සේලාගේ ගුණ පිළිබඳව මාව හමු වෙන්නේ දෙවිවරු මාත් සමග සාකච්ඡා කරනවා. ඔහු කියනවා උග්ග ගෘහපතිව වාස්ත්‍රය කරන ස්වාමීන් වහන්සේලාගේ නහවල් ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. අහවල් ස්වාමීන් වහන්සේ අනාගාමී කෙනෙක්. අහවල් ස්වාමීන් වහන්සේ සකදාගාමී කෙනෙක්. අහවල් ස්වාමීන් වහන්සේ සෝතාපන්න කෙනෙක්. අහවල් ස්වාමීන් වහන්සේ සීලවන්ත පුතන් කෙනෙක්. අහවල් ස්වාමීන් වහන්සේ දුස්සීල කෙනෙක්. කියලා මා ඉතුරු කරන ස්වාමීන් වහන්සේලා පිළිබඳව මට පූර්ණ චරිත විග්‍රහයක් කරන කටහඬකට දෙන්න. කවුද මේ දෙන්නේ? දේවරු. දේවරු ඇවිල්ලා මේ ගෘහපතියට කියනවා. නමුත් ඔහු කියනවා මම ස්වාමීන් වහන්සේලට දානීය පූජා කරද්දී අර දේවරු වරම කිව්වත් මම කිසිම වෙනසක් නැතුව සියලුම ස්වාමීන් වහන්සේලාට සමිතින් සමමෙතින් දානීය පූජා කරනවා කියලා. ඔන්න පින්නතුනි සැබෑ ශ්‍රාවකයෙක් කියලා කියන ලක්ෂණය. ඔහු දානීය දෙන්න ගියාම ස්වාමීන් වහන්සේලාගේ මූණ දිහා නෙවෙයි බලන්නේ පාත්‍රය දිහා බලන්නේ. පාත්‍රය දිහා බලලා දානීය පූජා කරන අවශ්‍ය ප්‍රමාණය දානීය දෙනවා. සිල්වත් දුප්පිරද කියලා මූණ දිහා බලන්නේ නැහැ. ඊළඟට මොහු විමේ කාරණා කියලා අවසාන කාරණය කියනවා. ඒකෙන් තමයි ඔහු කවුද කියලා තේරුම් ගන්නෙ. යම් කිසි අවස්ථාවක බුදුරජාණන් වහන්සේට කලින් මා මිය ගියෝටින් හේමිය ගියපු දවසේදී බුදුරජාණන් වහන්සේ මා පිළිබඳව විග්‍රහයක් කරනවා. මොකද විග්‍රහය? මහණෙනි ඔයාලා මිය ගිහින් පුද්ගලයා නැවත කාම ලෝකෙට එන කෙනෙක් නෙවෙයි කියලා මං ගැන එදාට විස්තරයක් කරනවා කියන්නේ. එතකොට මේ කොයි වගේ පුද්ගලෙද මේ? ඔව් අනාගාමී කෙනෙක් ගැන මේ කියන්නේ නිකන් කෙනෙක් නෙමෙයි. ඊළඟට මේ ධර්මයේ දන්නේ නැති කෙනෙක් ඉඳන් එහෙම කරන්නේ කියලා. මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි මේ සුවිශේෂී පුද්ගලයෙක් නේ. ඔව් අනාගාමී කෙනෙක්. ඒ අනාගාමී කෙනා ධානය දෙගන්නේ නැති සිල්වත් සම්බලන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා කියන සලකුණ විතරයි බලන්නේ. ඒ නිසා වෙනසින් අපේ අඩුපාඩුකම් තේරුම් ගන්න පුළුවන් ධානය කොහොමද දෙන්න ඕනේ කියන කාරණේ. මේ සූත්‍රණ අනිත් කාරණා ටිකක් කියවලා දැන් දැනගන්න. ධර්ම දේශනාවක් අවසානයේ පිළිකර පූජා කළ යුතු අවස්ථාව පැහැදිලි කර දෙන තේක්වා. වැදගත් ප්‍රශ්නයක් ඒක. ධර්ම දේශනා කළා ඉවර වෙන විදිහ හැබැයි එක එක විදිහ තියෙනවා ආන්දරම ඉවරකට විදිහ එකයි ගැටලුව. මාරහම එක විතරම කියලා අවසන් කරන වෙලාවල් තියෙනවා. සාමාන්‍ය ධර්ම දේශනා කරලා මූලික ටික ඉවර කළා මූලික ඥාතින පින් දෙන්න කලින් තමයි දෙනවන වඩා හොඳයි. නමුත් සමහර වෙලාවලදී පරාගෙන ඉන්න හාමුදුරුවෝ පිළිකර පූජා කරයි කියලා පූජා කරන්න ඊට පස්සේ ආයෙත් ටිකක් ඉවර ගන්න විතරයි. මිනිස්සු දැනගන්න ඕන, ශ්‍රාවකෝ දැනගන්න ඕන, ගායකෝ දැනගන්න ඕන බුද්ධිමත්ව ඈ මම ඉවර වෙනකොටම පූජා කරනවා. මට පූජා කරන්න කියලා නේ මම මේ කියන්නේ. මේ පූජා කරනවා නම් එහෙම තමයි හොඳ. එතකොට අර ඥාතිල පින් අනුමෝදන් කරන්නේ කලින් කරන තරමට තමයි හොඳ. ඒකේ මූලික කොටස ඉවර කරනවා. ආ දැන් අපි මෙච්චර දැන් බලනවා. හොඳයි දැන් අපි ආසන් කරමු කියලා. එංගන් දැන් සුනනෝදනා වන්නේ කියලා අර මූලිකෙන් කෙටියෙන් ටිකක් ඉවර කරන වෙලාවක් තියෙනවා. ඊට පස්සේ නැවත පිළිකර පූජා කරලා ඊට පස්සේ ටිකක් කලින් ඉන්න බලාගෙන ඊට පස්සේ පිළිකර පූජා කරනවා. ඊට පස්සේ ආර දැන් මේ කියන ඥාතිින්ට දෙවියන්ට අනුමෝදන් වේවා මේ සින්නතුන්ට මෙහෙම අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන අන්තිමට. එනිසා ඥාතිින්ට දෙවියන්ට පින් අනුමෝදන් කරන්න කලින් පිළිකර පූජා කරන එක වඩා හොඳයි පිළිකර තියනවා නම්. හැබැයි ධර්ම දේශනාවේදී වඩාත්ම වැදගත් වන්නේ බණ හොඳ නැහන එක තමයි හොඳම පිළිකරේ. හේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය කියලා එකක් සඳහන් වෙනවා ධර්මයේ. ඒ කරුණ පිළිබඳව තෝරා ගැනීම කියලා අහන්නේ. මේ හේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය ටිකක් දිග කාරණා දෙකක්. මේ දෙකම රහත් භාවී අවස්ථා දෙකක් ගැන මේ කියන්නේ. රහතන් වහන්සේ රහත් භාවයට පත්වෙච්ච පුද්ගලයන්ගේ අවස්ථා දෙකක් ගැන කියන්නේ. චේතෝ විමුක්තියෙන් බොහෝ විට කියන්නේ සමතේ ඔස්සේ රහත් භාවයේ සමතේ මූලික කරගෙන රහත් භාවයට පත්වෙච්ච අය අඥාන විමුක්තිය කියලා කියන්නේ කෙටියෙන් කියනවා නම් විදර්ශනාව පාදක කරගෙන විදර්ශනාවට මූලිකත්වය දීලා රහත් භාවයට පත්වන කෙනා. හැබැයි මේ දෙකේදීම විදර්ශනාව වැඩි නිතුමයි. ප්‍රත්‍යක්ෂණිය අනුව බලන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ කියන වරක් ශ්‍රාවකේ අහනවා ස්වාමීනි පුතන් කෙනෙක් මේක සුත්කලෙක් වන්නේ සෝවාන් වෙන මොකද කරන්න ඕනේ කියලා. බුදුහාර සඳහන් කරනවා සෝතඥකෙනේ සෝතාපන්න වෙන්න නම් සෝතඥකෙනේ සෝතාපන්න නම් කරන්නේ තෝමි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය කෙටියෙන් කියනවා නම් අනිත්‍ය දුක්ඛනාත්ම කියන බලන්න විස්තරාත්මකව කියනවා නම් සමුදය අත්සංගම ආස්වාද ආදීන වලින් හැටියට බලන්න කියලා. ඊට පස්සේ අහනවා සෝවන් වෙච්ච කෙනා සකදාගම් වෙන මොකද කරන්න ඕනේ කියලා. සෝවාන්ච්චකේන සකදාගාමි වෙනස් කරන්න ඕන මේ ටිකමයි. ස්කන්ධ පංචක අනිත්‍ය දුකනාත්ම හැටියට නැත්නම් සමුදය අස්කන්ධ මාස්වාද ආදීන නිස්සකන ආදීවත් වෙනුවෙන් බලන්න. සකදාගාම වෙච්ච කෙනෙක් අනාගාමි වෙන නම් ඔහු කරන්න ඕනෙත් මේ කාරණා ටිකමයි. අනාගාමි වෙච්ච කෙනෙක් රහත් වෙන කරන්න ඕනෙත් මේ තමයි. රහත් වෙච්ච කෙනෙක් සිරින්වන් පානතේ සුවසේ සුග විහරණයෙන් ඉතිරි කාලයේ සිරින්වන් පානතේ වැඩ වාසය කිරීම සඳහා කළියුත්තේ මේ කාරණේමයි. ඉනි සාබුදු දහමේ උවා කරුණ දේශනා ගන්න සියල්ලක් මෙන්න මේ කරුණට ඉලක්ක කරලා තියෙනවා. හැබැයි මේ කරුණට යටි අපට සෝතාපස් යන්නේ හැටියට මුලදීම සම්පූර්ණ යුතු කාරණා හතරක් තියෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍රාස්ත්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්යය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා. මේ සෝතාපස් යංග. මේ සෝතාපස් යංග තුළින් සෝවන් වෙච්ච කෙනා ළඟ තවත් අංග හතරක් පිළිදවන නිශ්චල වෙන කාරණා හතරක්. ඒ තමයි බුද්ධි අවශ්‍ය ප්‍රසාදනිය, ධම්මිය අවශ්‍ය ප්‍රසාදනිය, සංඝිය අවශ්‍ය ප්‍රසාදනිය, ආර්යකාන්ත සීලය කියන කොටස් හතරක් තියෙනවා. අර මුලින් කියපු කාරණා සෝවන්න කලින් තියෙනවන කරුණෝ මේ කසුව සඳහන් කළ කරුණු සෝවන් වෙච්ච කෙනාගේ ළඟ තියෙන සුවිශේෂී ලක්ෂණ හතර. ඒ වගේම පින්වත්නි මේ ගමනේ යද්දී ආර්ය මාර්ගයෙන් ප්‍රතිඵල ලබන්න හැමදිනම් යම් කෙනෙක් ඒ පුද්ගලයා පින්වත්නි කලිය යුතු ප්‍රධාන මූලිකමත්යෙන් ලක්ෂණ කීයකක් කියන බුදුහාර එවැනි පුද්ගලයාට තමයි ධර්මයෙන් ප්‍රතිඵල ගන්න කියලා ඉන්නේ කියලා තියෙනවා. ඒ මොනවද? අසටෝ අමායාවි න වංස ජාතෝ කියලා. ධර්මයෙන් ප්‍රයෝජන ගන්න නම් මෙන්න මේ ලක්ෂණ තුන තමයි ළඟ තියෙන්න ඕනේ. මොනවද? අසටෝ සට කපට කෙනෙක් වෙන්න බෑ. කපටි වැඩ කරන්නට නිවන් දකින්න බෑ. අමායාවි මායාකාරී බව නැති වෙන්න ඕන. සමහර අය මායාවෙන් ඉන්නා ඉන්නවා. මායාවෙන් අනිත්‍ය කුලාකන විදිහ වැඩ පිළිවෙලක තමයි ඉන්නේ. නැති දේවල් කියන හැටට පෙන්වනවා සමහර ලොකුකම් කියනවා. එහෙමයි තමයි මේක හැම ප්‍රයෝජන ගන්න බෑ. ඊළඟට න වංශජාතෝ වංශ ගතිගුණ තියෙන බෑ ඍජු කෙනෙක් වන්නට ඕන. විශේෂයෙන් ශක්තිය පදනම් කරගත්තු ලොකු වැඩ දුන්න සමග අපි සිදුවෙන්නට පුළුවන්. නමුත් ඔබ බොරු කියන්නේ නැහැ. ආනන්දර පාප කර්ම සිදුවන්නේ වටි සිදුනෝ තිමෝට මාර්ග ලබන්න බෑ. ඒ අංගවලින් බැහැරව ඔහුගේ අනිත් වැරදි සියල්ලක් හදා ගන්න පුළුවන් හැබැයි ඔහු බොරු කියන කෙනෙක් වෙන්නේ නැහැ. ඇතැම් විට අපේ බෝධිසත්වයන් වහන්සේ නිවරණ නියති නිවරණ ලබා ගන්නට පස්සේ සැකරේදී නොයෙක් විදිහ අඩුපාඩුකම් සිද්ධ වෙලා තියෙනවා. සමහරට බරපතල වැරදි සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ සිදුනත් පිළිතුරු බොරු කියලා නැහැ. මේ වැඩ සිද්ධ වුණා නම් අවංකව පිළිගන්න තමන්ගේ අතින් මේ වැඩ සිද්ධ වුණා කියලා පිළිඅරගෙන ආයත සංවරයේ පිළිදෙනවා. ධර්ම මාර්ගය යන කෙනා ගන්න තියෙන සුවිශේෂ ලක්ෂණයක් මේක. ඒ නිසා අසටෝ අමායාදීන වංශ ජාතෝ කියන කාරණා තුන තමන්ගේ මූලික වශයෙන් තියෙන්න ඕන. රට කපට කෙනෙක් නොවන්නට ඕන, මායාකාරී කෙනෙක් නොවන්නට ඕන, සත්‍ය පදනම් කරගත්තු අවංක ජීවිතයක් ගත කරන කෙනෙක් වන්නට ඕන, අවංක වෙන්න ඕන, ඍජු වෙන්න ඕන. විස්රාමකෝ කියනන පිනතුනි කරණීමේක සූත්‍රයේ තියෙන ලක්ෂණ ටිකක් කරගන්න. යම්සං සංසම්පදං අධිසමේෂය කියලා කරණීමේක සූත්‍රයේ ආරම්භයේදීම සඳහන් කරනවා යම් ශාන්ත පදයක් කැමතිනම් අන්න ඒ ශාන්ත පදේ කැමැත්තාව කුජ්ජණයෙන් මෙන්න මේ ලක්ෂණ ටිකක් කරගන්න කියලා. සක්කෝ උදෝසේ සෝදෝසේ කියලා කාරණාවලින් කියන කරුණ 14ක් සමගින් ඇති කරගන්න ඕන. උදෝසේ කියන නැවත සෝදෝසේ කියලා කියනවා. සාමාන්‍ය හේගල තමයි උජු වෙන්න ඕනේ, ඍජු වෙන්න ඕනේ. නමුත් පින්තුරි නිවන් මාර්ග වගේ නිවන වැඩි උත්පුෂ්ඨ අභිලාෂයක් සඳහා යන ගමන් මාර්ගයේදී සාමාන්‍ය විදිහට විතරක් ඍජු වෙලා නැහැ. වඩාත්ම ඍජු වෙන්න ඕන. සමහර රජයේ රැකියාවක් ගන්න කෙනෙක් නම් උපරිම වශයෙන් විශ්වාසනීයත්වය ඒවා කරන්න ඕන. ඒ වගේම පංච සීලය පදනම් කරගත්ත චර්යාවක් සමගලන් කියනට ඕන. ඒක මූලික කරුණක්. එහෙම කෙනෙකුට තමයි පිළිතුරු මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකයට වඩා කර්ණිත සූත්‍රයේ අන්තිමටම කියන වැදගත්ම කාරණයක්. මොකක්ද ඒ කාරණේ? අපි බොහෝ විට අවධාරණය නොකරන අපේ අවධාරණයෙන් ගිලින කාරණයක් තියෙනවා. ඒ මොකක්ද? දික්ඛින්ත අනුපගම්ම කියලා දර්ශනයෙන් සම්පන්න. දික්ඛින්ත අනුපගම්ම. දෘෂ්ටියෙන් දුර වෙලා සිල්වත් වෙන්නට ඕන. ඔන්න පින්තුනි සීලය කියන එක දැන් අපි රකින්න සීලයක් වෙනවා. ඒ සීලය පින්තුනි සාමාන්‍ය සීලයක් වෙලා විතරක් බෑ නිවන් දකින්න අපිට. ඒ රකින්න සීලයේ සීල විසුද්ධියක් බවට පත් වෙන නම් ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙච්ච මධ්‍යම ප්‍රතිපදාව පදනම් කරගත්තු දෘෂ්ටි වලින් බැහැර වෙච්ච සීලයක් වන්නට ඕන. දැන් දානමියම් පුණ්‍ය කිරියවත්තු, සීලමියම් පුණ්‍ය කිරියවත්තු, භාවනාමියම් පුණ්‍ය කිරියවත්තු කියලා ධර්මයේ සඳහන් වෙන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ගැන. මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කියන තුනේ කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන බුදු සමයෙන් බැහැර කෙනෙකුට උනත් මේ පින්දාම් තුන කරන්න පුළුවන්. අබෞද්ධ කෙනෙකුට උනත් මේ පින්දාම් තුන කරන්න පුළුවන්. නමුත් පින්තුනි ඒක සීල සංඛ්‍යාවක් බවට පත් වන්නේ නැහැ, සීල විසුද්ධියක් බවට පත් වෙන්නේ නැහැ. ඒ රකින සීලයේ තුලින් ඇතැම් විට බාහිර ශාසනවල කියන කේසියේ දිනකල සමතයක් ලබන්න පුළුවන්. ඥානම ලබන්න පුළුවන්. අවිඥා ලබන්න පුළුවන්. ඇතැම් විට මහා කල්ප 84000ක් ජීවත් වෙන නේව සංඥා නා සංඥාතන කියන අරෝපාචර ප්‍රශ්න ලෝකවල ඉපදෙන පුළුවන් මට්ටමට අරෝපාචර ධ්‍යාන හතරමත් ලබා ගන්න පුළුවන්. එහෙම ලබා ගත්තත් මේ සීලයේ සීලයන් වුණාට ඒ සීලයේ සීල විසුද්ධිය බවට පත් වන්නේ නැහැ. ඒ සීලේ නිවන සඳහායම සීලයක් වන්නේ නැහැ. නිවන සඳහායම සීලයක් නම් ඒ සීලේ පිනතුනි සම්මා දිට්ඨිය පෙරට කොට ගන්නවා. සම්මා දිට්ඨි පුරේ ජවන් කියපු ආකාරයට කම්මස්සකතා සම්මා දිට්ඨිය පාදක කරගත්තොත් ඒ විතරක් නෙවෙයි ඉක්මවා දීපෝ චතුසත්‍ය සම්මාදිට්ඨිය පිළිබඳව අවබෝධය සහිත යන සීලයක් වනෝතින් තමයි ඒක සැබෑලෙසම නිවන සඳහා හේතු වන සීලයක් බවට පත් වෙනවා. දැන් මම කියන කරුණු වේගෙ වැඩිද දන්නේ නැහැ, තේරෙනවද දන්නේ නැහැ, කැටුම් තියනවා අහන්න. වේගෙ මදි නම් තවත් වේගෙන් කියන්න ඕන නම් එහෙමත් කියන්න. දියේ පිර කියන්නේ පිරිකක් තිබේද? දියේ පිර කියන්නේ එහෙම පිරිකක් නැහැ පින්නතුලි. අපසාපස්ස කියන ගාථාවට වතුර මතුර ඇතුළුවට පස්සේ ඒක තමයි දියේ පිර දෙකේ කියන්නේ. මේකේ පරණ පොත්වලනේ අල්පෙන් මේක හඳුනා දෙ දෙකක්. දියේ පිරද කියලා වතුර වතුර ටිකට අපසාපස්ස ගාථාවෙන් නැතිරුවට පස්සේ ඕක තමයි දියේ පිර දෙකේ කියන්නේ. වතුර තමයි පිර කියන්නේ පිරිකෙන් අපේ මුගලක්කය ප්‍රයෝජන අරගෙන තියෙනවා. සමහර පළාත්වලයි ඔය කොමිනාස්කල භාවිත කරන්නේ මේකෙන් වතුර මතුරද ඒ වගේ අපි මුලට ගහලා සත්තුන් හානි බලපෑව අවස්ථාගෙන සදාන්න තාම සමහර පළත්වල එහෙම කරන්නේ ඉන්නවා. මේක ආශිර්වාදයක් සවසා ගන්න හැදී. හැබැයි මෙතන මේක මොකද පිළිකා ආශිර්වාදයක් විතරක් නෙවෙයි. මේ ගාථාව තමයි මුළු සමස්ත බුදුදහමම සාරාංශය. සමස්ත බුදුදහමම සාරාංශය තමයි මේ සබ්බපාවත් ගාථාවෙන් කියන්නේ. එනිසා සබ්බපාවත් ආකරණා සියලු පව් වලින් බහැරවන්න කුසල සුබ සම්දාප කරකරන්න සත්‍යිත පරිවර්තන සමග සිට සමථයකට පත් කරන්න සමථ දර්ශනා දිනු කළා පිට පිළිසුදු කරගෙන නිවන ගමන වෙන එකයි ලෝකේ පහළ වෙන ඒකම් බුද්ධාන සාසනම් බුද්ධානු සාසනම් නෙවෙයි බුද්ධාන සාසනම් බුද්ධානම් සාසනම් කියන එක සාසන කියන්නේ අනුසාසනාවද එහෙනම් සාසන කියන එකේ තේරුම අනුසාසනාව කියන එක ඒකට බුද්ධානම් සාසනම් කියන එක තමයි බුද්ධාන සාසනම් කියලා අර නිකේන්ද ලෝක සංකේත සම්පියල තමයි මේ පදේ තියෙන්නේ එය බුදු වරුන්ගේ අනුශාසනාවයි. අපේ ගෞතම බුදුහාමුදුරන් විතරක් නෙමෙයි ලෝකේ යම්තාක් බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවද? ඒ සියලුම බුදුරජාණන් වහන්සේලා සමානව දේශනා කරන ගාථාවක් තමයි මේ සම්බපාපස්ස ගාථාව. සාම වටිනා ගාථාවක්. සමස්ත බුදුදහමම සාරාංශය තමයි මේ ගාථාවේ තියෙන්නේ. යම් කිසි කෙනෙකු සිය දිවි නසාගතව සෝත ප්‍රාණඝාතී අකුසලයක් සිදුවේද? ප්‍රාණඝාත අකුසලයක් කියන එකක් නම් ධර්මයෙන් සඳහන් වන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ මේක එපයි කියලා කියන හැබැයි. මේක ලොකු අවසක් නෙවෙයි, කුඩා අවසක් වෙනවා. මේක ප්‍රාණඝාතී අකුසලයක් නම් උපසම්බදාහාමුදුරුවෝ කියන ලොකු අකුසලයක් වෙනවා මේක. ලොකු ශික්ෂාපදයක් හැදෙනවා මේක. ප්‍රධාන ශික්ෂාපද හතරෙන් මේකටයි වෙනවා. නමුත් මේකට අයිති කරන්න නැහැ ධර්ම මේක ඒකයි. මේක ප්‍රාණඝාතයක් නම් ඒ නිසා සිය දිවි හාන කර ගැනීම ප්‍රාණඝාතය කියන කුසල ගණිත බුදුදහමේදී අතුලත් වන්නේ නැහැ. හැබැයි මේ කියන කුලයක කරන්න බෑ. වැල්ලා මරණ දෙන්නම් ගැටලුවන්නේ නැහැ. දේරුනෝතෙන් දැනගවන්නේ. ඉරයන්ක් කරන සමාය. නෑ, ඉන්නේ මේකක් නෑ. කිසිමං කෝයි ඉව වෙන පුළුවන්. නමුත් බුදුදහමට අනුව ඒක එකම නෑ. ඉන්නන කතාවක් ගැන කියන්නේ නැහැ. මොකද ඒකට හේතුව බුදුදහමේ කියනවා. බුදුදහමේ මේක දැඩිව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ දැන්. මේක අරටක් කියලා තිබ්බට මොකද ඒකට හේතුව සමහර ස්වාමීන් වහන්සේලා ඉතාම උත්සු කපිලාශයක් සඳහා සිය දිවි හානක හානි කරගත් අවස්ථා තියෙනවා. දැන් නම් සිය දිවි හානි කරගන්නේ යාදුක්ක නාම නාපනෝතින් නැත්නම් අම්මල තාතවල දඬුවම් දෙන්නේ ඒවටනේ. ඒ දැඩි ප්‍රතික්ෂේප කියලා කරන්නේ. ඒක නම් බොහෝ විට අපහාය වෙන්න පුළුවන්. නමුත් බුදුහමෙන් කාණේදී සමහර ස්වාමීන් වහන්සේලා භාවනා කරලා දැඩි වීර්යයෙන් භාවනා කරලා ප්‍රතිඵල නොලැබෙච්ච අවස්ථාවල ඇතැම් විට දැඩි අසනීප වෙලා මේ ආධ්‍යාත්මික විමුක්තියක් ලබන්න බැරි වෙයි කියන කිසිත් අය සමහර විට කියන හනිගත කරස්වාහා කියන ස්වාමීන් වහන්සේලා කියන දෙන ගැන කියනවා. ඒ ස්වාමීන් වහන්සේලා කියප දෙනාම විමුතුනි අවසාන මොහොතේ ඇතිවෙච්ච බලවත් වේදනාව මරමු කරගෙන වේදනන් පස්සනාව අරමුණු කරගෙන මරණයත් එක්කම රහත් භාවයට පත් වෙන අවස්ථාවක් වෙන සඳහන් වෙනවා. එන් එක්කෙනෙක් තමයි වස්සලි හාමුදුරුවෝ. වස්සලි හාමුදුරුවෝ එහෙම කෙනෙක්. සීලිය හානි කරගන්නත් එක්කම් පිරන්ට උන්වහන්සේ කියන්නේ සම සීසී කියලා පදයක් තියෙනවා. බුදුදහම විශේෂ පදයක් තියෙනවා සම සීසී කියලා. මරණයත් පිරිකට යන එක වෙලෙ සිදුවන අවස්ථාවක්. ඒ නිසා උන්වහන්සේලා ග්‍රේස් එකෙන් මේ සීලිය හානි කරගත්තේ. ඊට වඩා උත්කෘෂ්ඨ අභිලාෂයක් සඳහා එනිසා සියලු හානි කරගන්නේ හැමදෙයක්ම අපාගත වෙනවා කියන කාරණාව බුදුහාම කියන්නේ නැහැ. ඒක තීරණය නෝ ගේ බලාපොරොත්තුවත් එක්කයි. ඒක හැබැයි බුදුදහමෙන් අනුමත කළා නැහැ. අනුමත කළේ නැහැ බුදුදහම. කරන්න උනන්දු කළේ නැහැ කාටවත්. ඒ වගේම වක්කලින් හාමුදුරුවෝ මෙහා මිය ගිහින් අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ සඳහන් කළා බුදුහාමුදුරුවෝ වක්කලින් හාමුදුරුවෝ හම්බෙන්න ගිහිල්ලා ආපු යාරි තමයි හොද්දිය දිහාන කරගන්න తీරණය කළේ. ඒ දිහාන කරගන්න සූදානම් වෙන අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ සඳහන් කරන මහින්ද දැන් අපි ඉක්මනට යමු. යමු මේ වක්කලින් හාමුදුරුවෝ මේ දිහාන කරගන්න සූදානම් වෙන ඉන්නේ. එහෙම යන වෙලාවේ සම්මහන්සලා කියා යනකොට ඈතදීම දැක්කා මේ යනකොටම මේ වක්කලින් හාමුදුරුවෝ මේ දිහාන කරගෙන. ඉතාලම තියෙන ආයුධයෙන් ගැලපෙන්නගෙන සිටියේ. ඈතදීම දැක්කා වක්කලින් හාමුදුරුවෝ ඉන්නවා. ඒ අවස්ථාවේදී එතන අහසේ නිකන් වලාකුලක් වගේ දුමාරේ හරහා මෙහාට යනවා දැක්කා. ඊට පස්සේ බුදුහාමුදුරු සඳහන් කරන බලන්න මම මේ යන පාපේ මාරයා. මාරයට මාර දිව්‍ය පුත්‍රයා කියලා කොහෙවත් බුදුදහමේ නැහැ. මාරයට නිතරම කියන පාපේ මාරයා කියලා කියන්නේ. පාපේ මාරෝ කියලා කියන්නේ. බලන්න මම යන පාපේ මාරයා වක්කලීගේ හිත හොයන්න බලන හැටි කියලා. වක්කලී හඳුර කොහෙද ඉපදුනේ කියන මේ මාරය බලමකින් මෙයා විතරයි. මේ අර දුමාරයක් වගේ තේන්නේ මාරයා. බුදුහාමුදුරු සඳහන් කරන මහයිනි වක්කලීගේ හිත බලා ගන්න බෑ මේ මාරයට කියලා. ඇයි ඒක හේතුව? වක්කලී හඳුර නැවත ඉපදිනා නෑ. දැන් මේ ඉපදෙච්ච තැනම හොයන්නේ. උපතාව සංතරුගෙනි. එනිසා අපි මේ තේරි සිටුවීම ගැන ධර්මයෙන් සඳහන් වෙනවා. ඊට වස්තිය කරන අටින්නකින් සමක් බාර නොගත් අයගොඩ එම වස්කාරයේදී උසස් අනුසක් ලබා ගැනීම සඳහා කණ හැකිය කුමක්ද? දැන් පින්නතුන් පටින්නකින් සම ගත්තත් ඥානෙම නෑ නේද? ඥානෙට වඩා ඉහළ පින්නම කන්නසක් ලැබෙන්නේ නෑ. නමුත් ඒ ඥාන සියල්ලට වඩා සපදාන ධර්මදාන කියලාද කියනවා ධර්ම දානෙ වැඩි. අටමහා පින්නා කියන්නේ කියන්නේ මේ තුන අටමහා අපසාර කියලා මෙතන කියන්නේ නෑ. අටමහා පුතා ගැන අපි පස්සක් කමිනි ග්‍රන්ථවල සඳහන් වන්නේ. හැබැයි මේක දින අටමහා පුතාම කල්ලි කියන අපාරට එන්න පුළුවන්. ඒ නිසා අටමහා පුතා කරපු කෙනෙක් අපායෙන් මිදෙනවා කියලා එකක් බුදුදහම කොතනවත් සඳහන් වෙන්නේ නැහැ. ඒක හොඳම මාර්ගය කියලා. බුදුදහමේ හැටියට සුගතිගාමි වෙන්න නම් ප්‍රධාන වශයෙන්ම අනිවාර්ය අංගයක් වන්නේ සෝවාන් වීම. සුවාමිත්‍යකෙනෙකුට විතරයි අනිවාර්ය අපට තීරණය කරන්න පුළුවන් යා සුගතිගාමී වෙන. අනෙක් කෙනා තමයි ධ්‍යාන ලැබුම් වෙන. ධ්‍යානෙම පිළිබිඹු ඉච්ඡකෙනෙක් විතරයි සුගතිගාමී වෙන කියලා නිශ්චිතව කියන පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක කියන්නේ අනෙක් අය සුගතිගාමී වෙනවා කියලා කියන්නේ නැහැ. අනිත් එක්ක ඉන්නම් කරපුවාට අන් සුගතිගාමී වෙන්න පුළුවන්. හැබැයි මේ පින්කම් විතරක් කරන්න බෑ. ඒකයි සමන්ජයෙන් සීලේ ලොකු අඩු පාඩු ගන්න සිදු වෙලා තිබුණොත්, අනතර කර්මයෙන් සිදු වෙලා තිබුණොත්, ඒවට විපාක ලැබෙන සුගතිගාමී සිද්ධ වෙනවා. ඒසා අටමාසිකම් වලට වඩා නිසස්දායි දාන ධර්ම දානෙ පින්කම ධර්ම දානෙ පින්කමට වඩා නිසස්දායි සීලය සීලයට වඩා නිසස්දායි සීලේ සීලලා සමතේ දිනු කිරීම සමතේට වඩා නිසස්දායි ඒ සමතේ පීඩන විදර්ශනා වඩමින් ඒසා ධර්මයේ සඳහන් කරනවා මේ කාරණා ගැන පැහැදිලිවම සූත්‍රවල සඳහන් වෙනවා යම් කෙනෙක් මහා ගොඩක් ආහාර පාන ආදී ද්‍රව්‍ය මහා ඛණ්ඩ කොට ගහල තන් දෙනට වඩා අනිසංසදායි ඒකේන සීලය රකින්නට කියන. ඒ සීලය රකින්නට වඩා අනිසංසදායි භාවනා කරන එක මෛත්‍රී භානාලි භාවනා වඩන එක. ඒ මෛත්‍රී භානා වැඩීමට වඩා අනිසංසදායි අසුර තනත් ගන්න මොහොතන් අනිත්‍ය සංඥා වැඩි වීම කියලා ධර්මයේ සඳහන් වෙනවා. අනිත්‍ය සංඥා වැඩි වෙනවා. මේකෙන් කියන්නේ අටමහා පින්කම් කරන්න එපා කියලා. අටමහා පින්කම් පුරුවන් තරම් කරගන්න, පෙරත් සංවර ස්ථානවලට සහභාගී වන්න, වස් කාලයේ සිදු වෙන මේ කඨින පින්කමවල තමන්ට විදුම දායකත්ව කරන් බැරිමත් වස් අවසානයේ සිදු වෙන කඨින කිවර පූජා වේදී තමන්ට ඒකට සම්මාදන් වෙන අර අන්තරතම ලබා ගන්න පුළුවන්. එනිසා අපි බෞද්ධ විග්‍රහය ඇරෙද්දී ඒකේ අවසාන අවස්ථාවේදී තමන්ට පිළ කර පූජා කළා ඒ අන්තරතේ තමන්ට එහෙමම සලසා ගන්න පුළුවන්. එනිසා වාල් සීලයෙන් පිට දානිය ප්‍රධාන දායකත්ව කරගෙන මෙහාට වනාලිසම් සිද්ධ කරගන්න පුළුවන්. සමහර විට පොඩි පිළිකරගෙන දීලා බලවත් තේසිත මහර වතු වෙනාට හැබැයි මෙතන ප්‍රධාන දායකත්ව කරගෙන මෙහාට වනාලිසම් සිද්ධ කරගන්න පුළුවන්. හොඳයි පිළිසිදු සිටින් ප්‍රසන්න සිටින් තමයි ඒක සාධාරණ වුණොත් තිබුනේ. මේ පිළිවෙල උදාහරණයක් වන් සඳහන් වෙනවා විශේෂයෙන් විමාන වතු වෙන ග්‍රන්ථය සඳහන් වෙනවා. මුගලන් මහරහතන් වහන්සේ ඇතැම් විවේක අවස්ථාවල උන්වහන්සේ වැඩම කරනවා සමහර දිවිලෝකවලට. වැඩම කළ දෙවිවරුන්ගෙන් අහනවා මොන වගේ පින්කම් කළද මේ දිවිලෝකෙ ඉපදලා ඉන්නේ කියලා. ඇතැමිට සමහර අය කියනවා කුඩා දිවි ලෝකයක සමහර අය ඉන්නවා. අහනවා ඇයි මේ කුඩා එකේ ඉන්නේ? මේ අල්ප සංකේතය නෑ කියලා මොකද හඳුනනවා. අනේ ස්වාමීන් වහන්සේ දන් දුන්නා. දන් දුන්නට මම දන් දී ඉවර වෙලා සතුටුනේ නෑනේ. මට මේ අනිකක් අඩු වුණා කියලා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මරුතුලෝක ඉදිරියට කටියට කියන්න ඔයයට බණ කියනකොට කියන්න දන් දී නවසාන හොදවට හිත පහදවා ගන්න කියලා. මිනිසුන්ට කියන්න කියලා කියනවා. ඒ යන්නේ කියන්නේ වැන්නේ තේ මොකද හාරයට පණ දෙවනු මේ. කියන්නේ. එකතරම් මේ යට එක්තරා අවස්ථාවකදී ගලන් මහරහතන් වහන්සේ දිවිලෝක වැඩම කරනකොට එක්තරා සමීපයේ දිවිලෝක විමාන දෙකක් තියෙනවා දැක්කා. එක දිවිලෝකක මනුෂ්‍යාගේ දිවරු මහා සම්පත් දිවිහිණ දෙවිණෙක් ඉන්නවා. ඒ සමීපයේම කුඩා දිව විමානක අල්පේශාක දෙවිණෙක් ඉන්නවා. මුගලන් ස්වාමීන් වහන්සේ බැලුවා මේකට හේතුව මොකද්ද කියලා. ඉන්නතින් බලනකොට මොකද හේතුව? අර මහා දිවිලෝකේ ඉන්නේ දානි දීපු රජ කෙනෙක්ගේ දාන සංවිභාගෙන් හැදියෙන පිටිය දානි සකස් කරපු කෙනා හැදියෙන පිටිය දාය සමහත් වෙන්නේ හැමතිස්සෙම. ඔව් කිසිසේත්ම සාලිවිදන් කරේ නැව කරන්න රජ සමාජයෙන් දානි ඒව හොඳට බෙදලා ශ්‍රද්ධාවෙන් දානි සූදානම් කරපේ. අර හැමතියා දානි සූදානම් කරපු හැමතියා ඉහළ දිව්‍ය ලෝකයක මහේසාර්ථ සම්පත් විඳිනවා. දානි විඳන් කරපු ප්‍රතිපා හොයද රාජකුමාරි සනම කුඩා දිව්‍ය ලෝකෙ ඔහු නිකපාජාගේ පිටිතෝ එතර එතර මනිකර මහන්සුනේ නැහැ. මහන්සුනේ නැති නිසා කැපවීම වැඩි කර කරේ නැති නිසා ඔහුට අර තරම් කැප ලැබුණේ නැහැ. ඒ නිසා එතෙන් එකක් වා වීදන්තරයන් කෙනෙකුට වඩා පිළිසුනේ අනිත්පත් සාර්ථක කරන්න පුළුවන් වීදන් නොකරලා තමන්ගේ හොඳට පහදවා ගන්න කෙනාට. දැන් අපි හිතවතුන්ගේ වලන් දාන දෙනකොට පුළුවන් නම් සහභාගී වෙන්න ඒවට. දැන් එහෙම ගියාට කවුරුත් අමනාප වෙන්නේ නැහැ. දැන් මගුල් ගැටරකට වාගේ තමයි ආරාධනා කරන්න ඕන නේද? දානිකේවලට මලිකාට ආරාධනා කරන්න ඕනේ ඕනෙකට යන්න පුළුවන්. ඒ නිසා ඉස්සරහටගේ දානිකේවල තියෙන තැන් වල දිනෙම ලියාගෙන යන්න ඒගොල්ලෝ දීන පිට කරකරි පූජා කරන්න. ඒ දාන දෙන්න අවස්ථාවට පහ භාගෙදී නැත්තර වෙනේන පැත්තකට දින්න එපා. ඒ සාන්දහාට දුබස්ථානකට මේව ඩම්බෙලනේ වේව කරන්න. පොඩි උනාය දුුණය කියලා නේ අනිවාර්යෙන් මේ ගෙදරට ගිහින් නම් සාමාන්‍ය ගෙදර වාදීන් ඉස්සරහට දානික සමාවක් වෙයි. ඊට පහදවල මේක කරන්න ඊට පස්සේ සමාණ්ඩ අපේ අනිපන්තිද වෙනවා. දැකලා සතුටුමත් ඇති. මේ තාමිනේ අපි මේ ආනිසංක දානවා නම් අපි මේ සීතන් මගේ හැර වෙන්නේ නැහැ ඒකයි. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරනවා. මාව මහණියට පුණ්‍යස්ස ලමන් සංආගමිතති. බුදදීන් නිපාතේන උදකුම් බෝතු පුරති. පුරති දීරෝ පුණ්‍යස්ස දෝපතෝ වාන්ති ආඥාන් කියනවා. කුසලිය කුඩා වූ වන් කියලා පින කුඩා වූ අපි කියලා අවමන් කරන්න එපා. නෝනැති කෙනා පින් කුඩා වූ පින් ටික ටික හරි පැල්ලා කලකදී මහා පුණ්‍යවන්තයන් බවට පත් වෙනවා කියන්නේ. ඒ නිසා පිනක් කරගෙන ලැබෙන සුළු අවස්ථාවෙන් හරි ප්‍රයෝජනය ගන්න. යමල් හරි යන්නේ මේ පින්වල අනුසස් සම්භාවම ලැබෙන මේ බුද්ධෝත්පාද කාලයක අපි ජීවත් වෙලා ඉන්නේ. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. එනිසා වර්තාලිය තමයි සමහර ඇත්තන් අපි දන්නවා සිල් සමාදන් වෙලා ඉන්නවා. ඇතැම්ද කෙනෙකුට හිතෙනවා මේ සිල් සමාදන් වල තියෙන රැකියාවට යන්න බැරි වෙන්නේ කියලා. අමොත් මෙහෙම නැහැ ඉතින් දැන් අපිට අන්න සමහර වෛද්‍යවරු ඉන්නවා මාසෙමාර පිටරගෙන ඉන්නවා වෛද්‍යවරු කියත් කරනවා දැනෙන් පස්සේ කැම ගන්න නැහැ දැනෙන් ඉතින් කැම හිල ගන්න අයියා අරදින සමහරක් ඉන්නවා වෛද්‍යවරු කියත් කරනවා කියලා සමාන කරනවා දවසක් එකනේ මාස දෙකක් නෑ ඒ නිසා තමයි බුද්ධිමත් නම් පිනතුනේ තමන්ගේ පිට 130 ටිකට වාගන්න පුළුවන් නම් වාපින්නහම් කරන්න පුළුවන් එනිසා දැන් සමහර අය දැන් සිල්වෙලා පෙරවගෙන ඉන්න ඕනේ කියලා කියන වාඩි වෙලා ඉන්න ඕනේ. එතකට නාන්න හොඳ නැහැ නේද කියලා හිතන් ඉන්නවද ඉන්නේ? ඒකම නෑ හොඳට නාන්න සිල්දර ගත්තට කවන්නේ. නාන පිළිසිදු වෙලා ඉඳලා මේ නෑමයි කියලා සීලේ තේදිල යන්නවත් කිම අඩුවක් නෑ. එනිසා කාය වචනේ සංවර කරගෙන හැකිලා සමන් සිල්වත් වෙන්න තමන්ට මේ අනිසංසලකන අවස්ථා මේ අවස්ථාවනි තමයි ප්‍රයෝජනෙට ගන්න. අනිත් දේ තමයි තමන්ගේ ආත්ම දුකේ අනිත් කය වෙනින් අත්හැරෙන්න තමයි. දැන් සමහර අය ඉන්නවා තමන්ගේ කැම වෙන කෙනෙක් තව කෙනෙක්. හැබැයි ඒක විදිහට තමන් මෙතම කන්නේ නැහැ. තමන් ඉරහර වෙන්නේ. ඒකෙම පුළුවන් මාත්මේ පුළුවන් නෑ ඉන්නවා. හැම කෙනාටම කරන්න බැරි වෙන පුළුවන්. කඩේ රෝග කියන නෑ හැම බැරි වෙන පුළුවන්. නමුත් තමන් නිරෝගී වෙනවා තමන් යාමයක් කැපවීම කරන්න පුළුවන්. මේ වගේ කැපවීම කරෝදී තමයි පිළිතුරු සසර අපට ලොකු වාසියක් අත්පත් වෙන්නේ. මේ වගේ වඤ්ඤාසයේ ගුණධම් දීල් වෙනවා. හැකිදාහ කණිච්චයවලේ ළඟට මෙහෙයක් කරන්න. තමන් අසරණ නැහැ. බොහෝ විට තියෙන තියෙන අපිට හිතෙන්නේ අපි යමක් උදව්වක් කරෝසින් ඒ කරපු කෙනාම තමයි කරන්න ඕනේ කියලා. එහෙම සිතාක් ගන්න යන්න ඉන්නකම්. අපි යන්තිස් කියනකොට උදව්වක් කරෝනේ. ඒ එනවා අපට උදව් කරන්න ඕනේ ආයි. කර්ම ත්‍ක්කේ තමයි සමන්තේක කොතනින් හරි ලැබෙනවා. සමන්තේක ලැබෙනවා අවශ්‍ය වෙච්ච වෙලාවදී සමන් අසරණ වෙච්ච එක සලකලා තිබුණා නම් සමන් අසරණ වෙච්ච එකට පිළිතුරු දෙන්න කියනවා. අපි ලෙඩ වෙච්ච එකට උපස්ථාන කළා තිබුණා නම් ඒක නම් ඉන්න පුළුවන්. ඇතැම් විට අපිට වෙන කෙනෙක්ින් හරි පස්සේ කාලේ උපස්ථාන ලැබෙනවා. මේක තමයි කර්ම සිද්ධාන්තය. එනිසා වැඩිපුර අනිත් සමන්ගේ දූ දරුවන් යහපත බලාපොරොත්තු වෙනවා නම් අනිත් දරුවන්ට අසරණයට කනගන්න. හොඳට ඉගෙන ගන්න ඩක්ක අසරණ ළමයිට සමහර අය. ඒ ළමයි කනගන්න. එතකොට සමන්ගේ දරුවන් යනකට සපර වෙනවා. ඒ වගේම අනිත් පැත්තත් ඕකම තියෙනවා. අනිත් පැත්තේ කරදරකින් සාතවත් මේ කරදරෙත් එහෙම තමයි හම් වෙන්නේ. එනිසා වැඩිපුර සමන්ට මේ සතරේදී වාසියක් ලබා ගන්න කැමති නම් කලියොත්ගේ බලවත් උසල් වැඩිපුර තමා කළ තියන්නේ. ඒ වගේම අනිත් කැගේ වැඩේ අඩු පාඩුකම් වැඩි බලන්න යන්නේ පෞපකාර කරන්න පුළුවන් කෙනෙක් කරන්න හැබැයි කළා ඒක කියලා කියෝ යන්නේ පණිවිඩයට මම හොලන්න කරයි කියලා. පෙරල නොකර වගේ තමයි ඉන්න ඉස්සබ්ද තමන්ගේ තිනි අඩුවක් නැහැ. යම් කෙනෙක් උදව්වක් කළා ඒක කිව්වොත් උදව්වක් කරයි කියලා ඒ කරපු උදව් වටිනාකම භාගිකම අඩු වෙනවා. කුපියා 100ක් උදව්වක් කරා නම් භාගයක් අඩු වෙනවා 50ක් වෙනවා. කුපියා 100ක් උදව්වක් කළා සත්‍යන කර හිටියොත් 100 200 වෙනවා. වටිනාකම දෙගුණ වෙනවා. ඒ නිසා වැඩිලින් කරපු ඒවා කියන්න යන්න එපා. නොකර ඉන්න නොකිය ඉන්න තරමට තමන් හිතන තමන් විතර සතුට වෙන තමන්ගේ සතුට වෙන තරමට තමන්ගේ දුක්නේ වැඩි වෙනවා. සමහර ඇලිය දන්නේ නැහැ. 10 වතාවලේ දන්නේ කොහොමද ඉන්න 25 වතාවලේ දන්නේ කොහොමද ඉන්න 50 වතාවක් 75 වතාවක් 30 වතාවක් 120 වතාවලේ දන්නේ වෙනකොට ඉන්නේ. ඉනිසා එන පින්දහම් කරන්නේ ඉන්න මේ ශරීරයෙන් කරන්න පුළුවන් උපරිම කුසලයට කරගන්න ඕන එකයි. ඒ අතරේ පින්තර නිවන සඳහා අවශ්‍ය කරන කටයුතුත් මේ අතරේදී වහවහම සම්පාදනය කරගන්නට ඕන. මේ දෙකම එකට සමගාමී කරන්න ඕන මොකද අපිට මෙවැනි කාලයක අපි බුද්ධෝත්පාද කාලයක අපි ලබලා තියෙන ලොකුම ප්‍රතිලාභය තමයි මේ නිවන සඳහා තියෙන කරුණ අහන්න දෙකක් අවස්ථාව. ඒ අවස්ථා මෙතෙන්දී අපට ගිලිමු නොතින්. සමහරවිට මෙත බුදුරු දහස් ගාණක් අපට මොන විදිහේවත් කියලා හිතන්නවත් බැහැ. මේ නිසා මේ අවස්ථාවේ උපරිම අපි ප්‍රයෝජන ගන්නට අරිදු කරන්න ඕන. නිවන් ලැබීමට හෝ මාර්ගඵල ලැබීමට භාවනා කිරීම අවශ්‍යම වද කියන හඳුනා. වෙනතුනි විමුක්ත ආයතන කියලා සූත්‍රයක් තියෙනවා. විමුක්ත ආයතන කියන මන්ද මතක හැදියද? ඒ සූත්‍රය සඳහන් වන ආකාරයට විමුක්තිය නැත්නම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් වීම සඳහා කරුණු කිහිපයක් සඳහන් වෙනවා. එකක් තමයි ධර්ම ශ්‍රවණය. අනිත් එක ධර්ම සත්‍යයයි. ඒ වගේම ධර්ම දේශනයි. ඒ වගේම භාවනා කිරීම. භාවනා කිරීම එකක් විතරයි. එකම ක්‍රමය නෙවෙයි. දැන් අත්දැකීම් ආස්තරාගෙන් මේ ධර්ම හෙත් පපවා කියන ගාතව අහනකොටම උපදිස්ස පරිත්‍රාජය නැත්නම් සරුවත් සාමුරු සුවන්න. භාවනා කරන නිවේදෙන් සුවන්න. ඒ වගේ හර කඩ කෙනෙක් බුදුහාම හමුනාට අර ගවතාලාවකට රාජ්‍ය අවු වෙලා හම් වෙච්චනම් මොකද බණ බණ නැගන්නේ. ඒ වගේම බාහ්‍ය දාර්ශනිකයේ භාවනා කරේ නැහැ. ඔහු ශනික වාර දිත්තේ දික්කමත්සන් කියන අනුපාතන කරනත් එක්කම බාහ්‍ය සූත්‍රී දක්වන ආකාරයට ඒ වගේ මේ බාහ්‍ය සික්කිතම් බන් කියන බුදුහාම අනුපාතනක් කළා දිත්තේ දික්කමත්සන් සුදේසු සමන්තන් කියලා ඔහු සතරේදී වාසු කියන ප්‍රපිතේ කෙනෙක්. ඔහු ශනික භාවනා වැඩමේ අස්සක්න අහනත් එක්කම එනිසා පණ අහලා සුවඥාදී මාර්ග ලබලත්වා ඉන්න හැබැයි හැමදෙනාට මේක බෑ. සතරම් ගා බාහිරට කරපු සිතක් නෙමෙයි කෙනෙකුට තමයි හම් පුළුවන්. නැතිනම් මේ මාර්ගේ වඩන්න ඕන. මේ සිද්ධාන්තය දැනගෙන අර දාන කතා, සීල කතා, සංඝ කතා, ආමාන ආදීන වරම් ඕකාර සංකීර්ණ සංඝාදී වස්නේ අනුලෝම වශයෙන් තියෙන මේ ධර්මානුපස්සන අහලා ඊටම සමථ විදර්ශනා වඩලා සෝතාපට්ඨානය සම්පූර්ණ කරලා ඒ ආදී ක්‍රමයට යන්නට ඕන. නමුත් අපි හැමදෙනෙක් මේ හැම ක්‍රමයක් උපයෝගී කරගන්න ඕන. මොකද අපිට බුදුවරේ මොන කෙනෙක්ද මොන වගේ කාලයක් අපි. බුදුවරේ මොන ගුණ නම් උන්වහන්සේලට අපිට අපේ පිට දිනු කරපු ආකාරය බලලා උන්වහන්සේලා කෙනින්ම අපට අනුශාසනා කරනවා. නමුත් දැන් කාලේ අපිට එවැනි කල්යන් මිතුරු නැහැ. ඒ නිසා අපිට දැන් තියෙන දේ තමයි අපි විවිධ ක්‍රමවලින් විවිධ න්‍යායවලින් මේ ධර්ම සිද්ධාන්ත අපි ජීවිතේට ප්‍රායෝගිකව අත්දැක බලන්න ඕන. ඒව බලන අපි ප්‍රයෝජන ලබා ගන්න ඕන. ඒ වගේම සමහර වෙලාවට ධර්ම දේශනා කරද්දී සමහර දේශකයන් වහන්සේලා මාර්ගයන් ලබලා තියෙනවා. සමහර දේශකවරු සෝවාන් වෙලා ධර්මාසනන උඩ වෙලා ධර්මාසනයෙන් බැහැ යන අනාගාමී. ධර්ම දේශනා කරද්දීම මාර්ගවත් පත් වෙන. මොකද ධර්ම දේශනා කරනකොට ඉතාම බලවත් උපසේධනයක පිළිදලා බලවත් ධර්ම මානසිකාරී ක්‍රමයෙන් ධර්ම දේශනා කරන්නේ. ඒ නිසා සමහර දේශකයන් වහන්සේලාගෙන සඳහන් කරනවා ඇතැම් විට අනාගාමීව ධර්මාසනන උඩ වෙනවා රහතන් වහන්සේ කෙනෙක් ඇකිට ධර්මාසනෙ පිළිදෙන්නේ. එනිසා ධර්ම දේශනා කිරීමත් විමුක්තායතනයක් විමුක්තිය ලැබීමේ මාර්ගයක්. ඒ වගේම ධර්ම සත්‍යයයි. සෝත්‍රාදී සංකේහනාන කරනවා නම් අර්ථය දැනගෙන යෝනිසු මනසිකාරයෙන් කුසල චේතනාවකින් සීලයෙන් දනවා. ඒ කුසලයේ බලවත් වෙන හේතුලින් සමන්ට මාර්ගඵල සාක්ෂාත් කරගන්න පුළුවන්. එනිසා මේ ආකාර කිහිපයක් වෙන ධර්මයේ සඳහන් කරන භාවනා කිරීම කියන්නේ ඒක ක්‍රමයක්. සලාන්තරණයේ දීමේදී පිටිනලා ආහාර ගෙනවට වීණ්‍ය ආහාර විහාරස්ථානින පන්සලක දීමේ දාන අනිසංසම ලැබෙනවාට දාන අනිසංසකින් විවිධ විදිහට නැහැ. බුදුදහමේදී සත්පුරුෂ දානක් අසුරුෂ දාන කියලා නම් සඳහන් කරනවා. දැන් සත්පුරුෂ දානයක් වන්න නම් නිවැරදි විදිහට නම් සම්පූර්ණ කළ අවසන් කළා අමංගි අපිම දෙන්නට ඕන. එහෙම තමයි නියම දානය වෙන්නේ. නමුත් මේ සමට හැකි ප්‍රමාණයක සත්‍ය ප්‍රමාණය යන්නේ මට්ටමින් දුන්නට වරදක් නැහැ. මොදි බින්නට වඩා පන්සලට ව්‍යාජිනම ගෙනලා දෙන්න බැරි වෙන්නේ. දැරිම කෙනෙක් නම් ඉතින් අරම හරි දැනේ කොහොමද යන ඔදිමින්නට වඩා. සමහර ස්ථාන තියෙනවා හාමුදුරන්ගේ වාකින්නට වීර්ය ආහාර ගන්න තැන් තියෙනවා. එතන ගිහියා ඉන්නවා කැපකරුවෝ ඉන්නවා. ඒ කට්ටිය කැපකරුවෝ විදියට නියමිත වෙලාවට ඒ සානුනාහතර දානින් දුදානන් කළ පිළිගන්නව තන තියෙනවා. ඒ නිසා ඒ තැන්වල දුන්නට ගැටලුවක් නැහැ. දිනාස්සන් සිද වෙනවා. ඒ දරන්නේ තවත් සමහර අය ඉන්නවා. අපි දන්නවා දැන් මුදල් තැන්පත් කළ තියෙනවා නේද? ස්ථාවර කිරීමට මුදලක් යම් පස්සේ මේක වාර්ෂිකයෙන් ලැබෙන ඒ ප්‍රතිසතියෙන් දාන දෙන අවස්ථාවක සමහර සමිති වලින් කරන දැන් දෙනවා සමහර දායක සමිති වලින් කරන ස්ථාන තියෙනවා ඇතැම් විට මුදලක් යම් පස්සේ ඇතැම්ට මිය ගිහලා කවුරුන් ගානක් යනකම් දාන දෙනවා ඒ නිසා ඇතැම් විට අද දානයක් දීලා අද එහෙම මුදලක් ඉතිරි කළා මේ මිය ගොසි මේ දාන දෙන ඔක්කොම ටික අනිසංස ඇතුළේ තමයි මිය යන්නේ අවුරුදු 100ක් දුන්න ඒ 100 අනිසංසත් එක්ක යනවා මිය යන්නේ ඒක අරගෙන මිය යන්නේ අරම මේ වගේ දෙයක් නේද ඒ විතරක් නේ තමන් සුභසීඳ නැවෙන සුභසීඳගෙන තමන් මේක බලලා සුභසීඳ සතුට වෙනත් පුළුවන් දැන් සමහරෙන් සමහර දාගෙන හදපු අය සුභසීඳ ගිහිනේ දාගෙන අපිට මේ වෙලාව වන්දනා කරලා තවත් සුසල් කුසල් සිතිවිලි වර්ධනය කර ගන්නවා අනේ මම හදපු ශෛලියේ කියන ප්‍රතිමා වහන්සේ නේම හදන උදව් ඒවා තියෙන අනිවාර්යම උදව් කරන මේ ස්ථාන වලට ප්‍රතිමා හදන තැන් වලට ගඩොල් කැටි කියන උදව් කරනවා රුපියල් 10 කින් හරි උදව්වක් කරනවා. සුභතියෙන් ලැබිලා දැකලා අනේ මමත් මේ ගණන් කර පිස්සානේ නේද කියලා සතුට වෙන්න පුළුවන්. දැන් අනාගතෙකින් සිදු තමන් නැහැනේ. එතුමා සුභති ගන්න උනා දෙවි කෙනෙක් හැටියට ඉඳලා ඊදාහි සංජේතවල නිසි සංගණිතේ විතන් ආදී වශයෙන් බොහොම සතුටෙන් සඳහන් කරා අනේ මං හදපු පන්සලේ මේ පාඩි වාහකල වැඩ ඉන්නව නේද කියලා දිවි ලෝකෙට ලැබිලා සින්මන් හොදා වුණා. එනිසා විනතුනි ධර්ම ශාලාකරණයව ධර්මාසන සකස්කරණයව දාගැබ් හදනේම පිළිම වහන්සේන හදනේවා මේව බොහෝ කාලයක් සමන්ට දැකලා සතු වෙන පුළුවන් දෙයක්. එනිසා ඒ පීඨම් වලින් ලබා ගන්න පුළුවන් අනිසංස ලබා ගන්න එක බොහොම වටිනා කණිත්ක ඉලස් රූප ආදී රෝමණී කිරීම ඒව සදා පුණ්‍යම් පවඩන පින්ගන් හිතෙන් ධර්ම සඳහන් කරලා තියෙනවා. හැමදාම පින් වැඩෙන පින්කම්. නිර්ශනී මාර්ගයේ මේ ඉතාම වටිනා පින්කම්. ඒවට උදව් වෙන්නේ. මේක ප්‍රශ්න දෙක නම් ඉවරයි. ඔන්නවත් ප්‍රශ්නයක් ගන්න වැඩිවන් ප්‍රශ්නයක්. ඇත්තට පෙනෙන රූපයමද රූපස්කන්ධය කියන්නේ කරුණාකර පහදා දෙන්න. මේක වැඩිවන් දෙයක්. වැඩිවන් ප්‍රශ්නයක් මේක. දැන් අපි කොහොමද කියන්නේ දැන් මේ ධර්මශාලාව අපිට පේනවා. මේ ධර්මශාලාව මෛත්‍රී රූපස්කන්ධය කියලා තමයි සාමාන්‍යයෙන් අපි හිතන්නේ. ධර්මස්කන්ධයේ රූපය ඒක ඇත්ත. නමුත් විනදේ රූපස්කන්ධය වෙන්නේ මේ පිළිමදව අපි හිතට ඇතුළත් කිසිම දෙවියන්ට බලන එක තමයි රූපස්කන්ධය වෙන්නේ. ධර්මයේ ගැඹුරින් අධ්‍යයනය කරනකොට තේන දෙයක් තියෙනුනේ රූපය අපට ළඟින් බෑ. අපි රූපයෙන් කරන්නේ ඒ ඡායා මාත්‍රයක් ගන්න විතරයි ඇති කරන්නේ. ඇති රූප බලන්න බෑ. අපි සාමාන්‍ය දැන බලනවා කියලා කන්නේ සත්හනම අතින් විස්පර්ශ කරන එකම කියලා තමයි අපි බලන්නේ. උදාහරණයකට බලන්න කියන කණ්ණාඩිය. කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා අපි අපේ රූපය පේනවනේ කණ්ණාඩියේ. කණ්ණාඩිය අපේ රූපය පේනවනේ. අපේ රූපේ ස්පර්ශ කෙරෙන්නේ කරන්න කියලා විසාගෙන කණ්ණාඩිය ලෝකෙ මොකද වෙන්නේ? රූපය නෙවෙයි. අන්නේ වගේ තමයි වෙනස අපි නිකන්නේ. අපි විසාගෙන ඉන්න බාහිර රූපය අපට පේනවානේ. බාහිර දේශය එන්නේ කියලා හිතුවට හරියට ඒක හරියට නෑ. අර කණ්ණාඩිය බලලා මේ තේන්නේ කණ්ණාඩි රූපය කියලා හිතන වගේ දෙයක් නෙවෙයි. මේක සම්පූර්ණ පින්නතුලිය කණ්ණාඩිය ඇතුළේ පැත්ත තමයි අපේ හිත. ඒ හිත හරම හිත හරහා පේන දේ තමයි පිටින් තමයි මේක. ඒ නිසා තමයි දැන් මේ අපි ධර්ම ශාලාවකට බලාගෙන ඉන්නවා. අපි මොකද දැනික අපි ඇස් එක දැහුවේ කියලා. අපිට දැහුවත් පින්නතුලිය මේ තේනක එහෙම පේනවා. පේනක අරුවක් නෑ. දැන් මේ ලයිට් එක දිහා බලන්නේ ෆෑන් එක දිහා බලන්නේ ඉන්නවා. ඒක බලනකොට එහෙම පේනවා. එහෙනම් පින්නතුලිය මේ තේන්නේ ඇහෙන් නෙවෙයි පේන්නේ. ඇහෙන් පේන්නේ කාය ගන්නවා. ඒ තේන සංජානන අවස්ථාව වෙනකොට අපි මේක බලන්නේ මනසින් බලන්නේ. මනසින් බලන විතරක් නෙවෙයි, ඒ බලන අවස්ථාවේ රූප සංවේදනය විතරක් නෙවෙයි, ස්කන්ධ පංචකින් ගොඩනැගෙන කියලා මේක. ඉතාලම තේකවන්නේ කොහෙද? එතකොට රූප සංවේදනය විතරක් නෙවෙයි අපි රූපය බලන්නත් බෑ. මේ ස්කන්ධ පංචකෙන් එකතු වෙන තමයි මේක අපි බලන්නේ. ඒ නිසා අපි ඉන්ද්‍රිය ගැනත් කියන්නේ, නමුත් අපි අවිද්‍යාව නිසා අපි හිතන් ඉන්නේ බාහිර රූපෙ නෙගේ තියනවා කියලා. අපි බාහිර හොයාගෙන යන්නේ. අපි හිතන්නේ සතුටම විමුක්තිය බාහිර කියලා කියනවා. කවදාවත් පිටුපිට බාහිර කියන විමුක්තිය තමයි ප්‍රයමත. අර රෝයි සත් කියලා දිව්‍ය පුත්‍රයෙක් කියන බුදුම වෙන් කාලේ. මේ දිව්‍ය පුත්‍රයා දිව්‍ය ලෝක යන කෙනෙක් මනුස්ස ලෝකෙ හිටියේ. මනුස්ස ලෝකෙ ඉඳලා මොකද ඥාන වඩන හිත පිනු කරලා අභිඥා ලබා ගත්තා. ඉරිදී ඥානෙ ලබා ගත්තා. මොකද අදහස්සක්ම ලෝකෙ කෙලවරට යන්නම්. මොවේ නිසා ඉරිදි බලෙන් ලෝකේ කෙලවරක් ගන්න ගියා. ඉරිදි බලෙන් යන එක ගැන කිව්වොත් ඉතන වේගය යන්න පුළුවන්. ආලෝක වේගයටත් වඩා ඉතින් යන්න පුළුවන්. නමුත් එන්නම වේගයෙන් ගිහිල්ලා ප්‍රේපුන්ති ලැබෙන්නත් නේ. අර ග්‍රහලෝක හොයාගෙන යද්දි ඉරිදි බලෙන් යද්දි මාකට මාර්ග ඉවර වෙන්නේ නෑ. ඔහු පුත්‍ර කේතනයි මේක නිසා ඔහු මාර්ගයට පත් වෙන දෙවි කෙනෙක් ලෙසද. ඔහුගේ නම රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයා. මේ රොන්සස්ස කියන මේ ජීව පුත්‍රයා මරණයට පස්සෙ දිවිලෝක ඉදතනට පස්සෙත් ඔහු ආරවණයම කරා. ජීවයේ ඉරිදි උපයෝගී කරගෙන තවදුරටත් ග්‍රහලෝක කොහේ යන්න ඕනද? මෙහෙම ඉන්න අවස්ථාවක උඩ බුදුහාමුදුරු මුණ ගැහෙනවා. බුදුහාමුදුරන්ගෙන් මොහ වහනවා ස්වාමීනි මේ වගේ ඉස්සරහින් ගිහිල්ලා ලෝකේ කෙලවරට යන්න පුළුවන්ද? ලෝකේ කෙලවරට නොගිහිල්ලා විමුක්තියක් ලබන්න පුළුවන්ද කියලා ඇහුවා. ඉතාලම වැදගත් ප්‍රශ්නයක්. බුදුහාමුදුරු සඳහා කරන රෝහිතස්ස බ්‍රාහ්මණයට රෝහිතස්ස දෙපා ගමනින් ගිහින් ඇවිදලා කියලා ලෝකේ කෙලවරට යන්න බෑ. ඒ කියන්නේ ඊට බණ කියද්දී ලෝකේ කෙලවරට යන්න බෑ. ඒ වගේම ලෝකේ කෙලවරකට නොගිහිල්ලා විමුක්තිය නිවනක් ගන්නත් බෑ. ඇවිදගෙන ගිහින් ලෝකේ කෙලවරට යන්නත් බෑ. ලෝකේ කෙලවරකට නොගිහිල්ලා විමුක්තියක් ලබන්නත් බෑ. එහිදී බුදුහාම දේශනා කරන රෝහිතස්සට ඉමස්මින් ගියව විනාම මැත්තේ ඵලයේ පරිය සංඤ්ඤිති ලෝකංච පඤ්ඤේමි ලෝක සමුදයන්ද ලෝක නිරෝධයන්ද ලෝක නිරෝධගාමිනී පටිපදන්ති කියලා. රෝහිතස්ස මේ බඹයක් පහන වූ සංඥා සහිත වූ සිත සහිත වූ මේ ශරීරය තුළමම ලෝකයන් පනවමි ලෝක සමුදයන් පනවමි ලෝක නිරෝධයන් පනවමි ලෝක නිරෝධගාමිනී මාවතක් පනවමි කියලා. පින්නතේ ශරීරයේ අසුරු කොටමයි පින්නතේ සම්පූර්ණම සුඛලයන්ගේ සතර සහ නිවන කියන මේ දෙකම තීරණයවත්. ඒ නිසා විමුක්තිය ලබන්න නම් සැපත ලබන්න නම් පින්නතුනේ විදේශ රටවල ගියාම විමුක්තියක් නැහැ. පල්ලෙක සම්බ කරගන්න පුළුවන්. හැබැයි විමුක්තියක් නෙමෙයි. නියම සැපේ ලබන්න නම් බාහිරට කියලා නැහැ. අභ්‍යන්තරයට එන්නම ඕන. මොකද බුදුහාමුදුරු සඳහන් කරන්නේ මේ ලෝකයේ මිනිසා කපට හොයාගෙන තැනසීම හොයාගෙන යන්නේ. දිරාපත් නොවීම හොයාගෙන යන්නේ. ලෙඩ නොවීම හොයාගෙන යන්නේ ලෝක මිනිස්සු. අනුසෝතගාමීව මේ ලෝකයා විමුක්තිය හොයාගෙන යන්නේ. තැනසීම කියලා හොයාගෙන යන්නේ ලෙඩ වෙන දේවල් ටිකක් ලං කරගෙන. දිනාපත් වෙන විනාශ වෙන දේවල් ටිකක් ලං කරගෙන තමයි දිනාපත් නොවි ඉන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මේ ලෝකයා ඌනෝ ලෝකෝ අතිස්සෝ සංඥා දාසෝ කියලා කියනවා. හැමදාම මදියකින් හැංගෙන්නේ අතෘප්ති කරවන මේ ලෝකයා ඉන්නේ. ඒ නිසා කිනුතුනි අප තනසීම සතුට කියලා හොයාගෙනම කරන්නේ මොනවද? දරුවෝ ටික අමුතමියන් ඥාතීන් මේ දොර යාන වාහන දෙවරක් කරගන්නේ. මේ හැම දෙයක්ම පින්නතුනි ඉරාපත් වෙන, ලෙඩ වෙන, මහලු වෙන, විනාශ වෙන දේවල්. ඒ නිසා ජීවිතේ මේ වගේ අපිට යම් සතුටක් කියනවා නැත්තේ නේ. නමුත් මේ සතුට පින්නතුනි අවසානම අනිදුතුනි. දරුවෙක් ලැබෙනකොට අපි සතුට වෙනවා. නමුත් මේ දරුවාම ලෙඩ වෙනකොට, මේ දරුවාම අපි කැමති වෙන විවාහ පරිසරයක් නොවනකොට, මේ දරුවාම අකීකරු වෙනකොට එතන ඉති කරුම විදියට මේ දරුවාගෙන් අපි වෙන වෙන යන දවසේදී අපි බලවත් ඒ සමයකටපත් වෙනවා. ඒ නිසා කුසලයේ අනිසංස හැකියිත අපිට මේ බාහිර දේවල් ලැබෙනවා. නමුත් ඒක සම්පූර්ණ ජීවිත සුඛයක් නෙවෙයි. සම්පූර්ණ ජීවිත සුඛයක් ලබන්නත් වෙන සැබෑ සම්පතේ කවද හරි බුදුදහමට එන්න ඕන. බුදුදහමේ සඳහන් කළ තියෙන සැබෑ ධර්ම මාර්ගයට අපි පිවිසෙන්නට ඕන. එම පිවිසෙච්ච දවසමයි අපට සැබෑ මුක්තියක් තියෙන්නේ. එතන ඉන්න දෙන අපි මේ බලන රූපයම නෙවෙයි අපිට පේන්නේ. ඒකත් අතම අපි තියාගන්න ඕන. මේ රූපේ වේගින් වෙනස් වෙන එක අපිට මේ අධ්‍යක්ෂණය වෙනකොට පින්නතුනි අපිට මේ රූපේ වෙනස් වෙනවා. දැන් අපිට මේක ළඟ තියෙන නිසා මේක extra පේන්නේ නැහැ. නමුත් මේකත් වෙනස් වෙනවා. අනිත් ඒ තමයි අපි රාත්‍රියේ හරි අහස බලනකොට සමහර එක හපත් තුන අපිට පේනවා ආලෝක විදියට. අපිට පේනකොට පින්නතුනි සමහර ග්‍රහ තාරකා වලින් එළ පෘථුවේ ආලෝකය එන්නේ නැහැ. ආලෝක වර්ග 30 ගණන් යන ග්‍රහලෝක තියෙනවා. අපේ ඇස් දෙකට සමාන රූප පේනකොට මේ ග්‍රහලෝක විනාශ වෙලා අවුරුදු 30 ගණන් කිහිල්ල. නමුත් මේ නික්මිච්ච ආලෝකය එක මොහොතක සැතපුන් 185,000 දීපින් හැරිලා. මේ ආපු වේගින් ආවත් ආලෝක වර්ග 30 ගණන් කියන සමට අපේ ඇහැට මේ ආලෝක එනකොට අපට ආලෝක පේනකොට. එනිසා සමහර ග්‍රහලෝක අපේ රාත්‍රී කාලයේදී ලාහසහස දිහා බලනකොට අපට කියන වගේ පෙන්වට මට කියන්න තියෙනුනේ ඇතැම් ග්‍රහලෝක විනාශ වෙන අවුරුදු 30 ගණන් ගිහිල්ලා. එනිසා අපට මේ බාහිර තේන ගේම නෙවෙයි මේ රූපේ නෙවෙයි සිඳු තේනින් වාකණම් වෙනවා. ඒ විතරක් නෙවෙයි කන්නත් පැත්ත. අපි උසහානේම මේ හැටි අන්තිම රූපයක් පේනවා නම් ඇහෙන් ප්‍රිය රූපය අල්ලන කොටක් තියෙයි කියලා. ඇහැට ප්‍රිය රූපය නාසික ස්පර්ශ කරනකොට ප්‍රිය කියලා අපි හිතන්නේ. මෙන්න මේකත් වෙනුනේ අපේ වැරදි ස්ථාන. ඇසෙන් පේන එක පිළිබඳ නියම ප්‍රිය මහලක් කියනවා නම් ඒක ඇහැට විතරයි ප්‍රිය. ඒක කනටවත් ප්‍රිය නෑ. ඒක නාසිකට ප්‍රිය නෑ. දැන් ගාමකෙට බලන් දැන් අපි උදේ කන්දක් උතුරට කියලා දැන් දිවි පාදේ යනකොට බලන්න. ත්‍රිපාලේ අනඳුනට කියලා උදේ වටිනකොට බලන්න වටේ පිටාර කඳු පිට කොච්චර ලස්සනද කියලා. ලස්සන මල් පිපිලා ලස්සන අතු තියෙන ලස්සන කොළ තියෙන ගස් තියෙනවා. නමුත් මේ ලස්සන කඳ හොයාගෙන යන්න කන්දට ගියොත් මේ කඳක් හම්බ වෙනවද? අනේ ලස්සන ගස් ටික අල්ලන්න යනවා කියලා කිව්වොත් මොකද වෙන්නේ? මහා කටු ගොඩක්, ගල් ගොඩක් තමයි කටු වැනිලා තමයි එන්නේ නැන්නේ. ඒ නිසා මේ ඇහෙන් දකින්න ප්‍රියමනාප දෙය පිළිතුනේ ඇහැට විතරයි තියෙන්නේ. ඒක අනිත් ඉන්ද්‍රිය වලට ගෝචර වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ගන්න දැන් අපි මේ අවිද්‍යාව නිසා අපි හිතන්නේ මේ එක ඉන්ද්‍රියකින් ගන්න දේවල් අනිත් ඉන්ද්‍රියන් තියාගෙන ඉන්නේ කියලා අපි හිතන්නේ. දැන් තව අපිට සරල උදාහරණයක් ගන්න. අපි බස් විමානයේ හොඳව ලක්ෂණයට තියෙන කැම් එකක් අපි අනුභව කරන්න නැහැ කියමු. අපිට හොඳට පැහැදිලි උදාහරණයක් මේක. අපි මේ භාජනයේ ආහාර අනුභව කරනකොට අපි බත් පිණක් අපි කිම් කඩට දැම්මයි කියලා බත් පිණක් හෝ ඒ කිමන වෙන දෙයක්. දැන් අපි කඩට අරගෙන මේ කටින් රස විඳිනකොට අපි මොකද හිතන්නේ? අපි හිතන්නේ මේ පාජනේ තියෙන එකේ මේ කඩේ තියෙන කියලා නේ. දැන් හොඳ ලස්සනට ලයිට් එහෙම දාලා ලස්සනට මේ පිණුතුන් අනුභව කරනකොට එහෙම නේද මේ සැලැන්න රණේද? දැන් එහෙම අනුභව කරනකොට දැන් හොඳ රසවත් ආහාරයක් අනුභව කරනකොට දැන් පිඟානි තියාගෙන පිඟානි ලස්සනට එක එක පාට වලින් දිනනවා කෑම එහෙම ඒක අනුභව ගන්නකොට දැන් කටේ රස විඳිනකොට අපිට හිතෙන්නේ මොකද්ද? මේ ඇහැට පේන මේ පිනාන පේන ආහාරය මේ ගන්න කියලා නේද? ඇත්තටම මේ ඇහැ දැන් මේ අවස්ථාවේදී පිනාන පේන ආහාරයක දැන් ඒ රස විඳින්නේ අපි. දැන් මේ රස දෙන්නේ දැන් මේ කටේ තියෙන ආහාරය. ඒ කටේ තියෙන ආහාරයේ ලක්ෂණ බලන්න ඒ කකට අරගෙන විමානෝටින් තිබ්බත් කොහොමද? ඒක ලක්ෂණද? ඔයක ලක්ෂණ කියලා බලාගන්න පුළුවන් නේද? දන්නවද? ඒක මම ඔබට සම කරන්න කියලා තමයි දන්නව නෙමෙයි. නමුත් අපි අනිත් යාම නිසා අපි හිතන්නේ දැන් මේ රස දෙන්නේ මේ විමානෝටින් ආහාර නේ කියලා හිතන්නේ. කවුරුත් ඒක එහෙම නෙවෙයි කියලා හිතන්නේ. අන්නේ වගේමයි පින්නතුනි මේ අනිත් හැම සිද්ධාන්තයකටම තමයි මේකයි යන්නේ. අපි මේ ඉන්ද්‍රියන් එකට එක මිශ්‍ර කරගෙන අපි ඔක්කොම එකට ගෙන මේක කරන්නේ. ඒ නිසා ඇතෙන් පියදේ ඇහැට විතරයි ප්‍රිය පින්නතුනි. ඒ කණිත් ඉන්ද්‍රියකට එහෙම නොවෙන්න පුළුවන්. නමුත් අපි අවිද්‍යාව නිසා ඉන්නේ කරන දේ අපි අනිත් ඒවට මෙහෙම කෙන හිතාගෙන අපි මේවට මුලා වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අනිත් පැත්ත මේ තේන රූපය අපේ ඉතින් නිරුද්ධ වෙලා ගිහිල්ලා දැන් මේ වර්තමානයේ අපේ මනසෙන් දකින්නේ අපේ මනසම තමයි ජීවනවලට මේ දකින්නේ රූපේ සැබෑලසම විඥාණයට පෝෂණය වෙලා සංජානනය වෙනකොට අපිට මේක සැබෑලසම පිළිතුරු මේ විදිහට හිතින් ලැබෙන්නේ ඒක තාම වෙනුනේ මතක තියාගන්න යම් තාක් අපි ජීවිතයේ සැප දුක් කියන විඳනම් අපි විශ්වාසයෙන් අපි මේ ඇහිං වින්දේ අපි මේ කණින් සබ්දහලක් සින්දු දැක්කට ඇහුවා කියලා අපි හිතන්නේ නෑ. නමුත් සිල්තුන් මනක තියාගන්න මේ හැසැල්ලකම අපි වින්දේ හිතෙන් වින්දේ. යම් තාක් ජීවිතේ සැප වින්දනම් ඒ සැප වින්දනමයි කියලා හිතාගත්තු දේවල් කලේ තිනුතුනි මනසම සිහිකල මේ සැප වින්දේ. ඒ වගේම යම් කිසි දෙයක දුක් වින්දනම් කවුරු හරි බැන්නයි කියලා හිතුවනම් කවුරු හරි අපිට බැනපු අවස්ථාවක ඉන්නේ කියලා අපි සාමාන්‍ය බණින්නයි කියලා හිතන්නේ නේද? දැන් මේ තාපේ එතනම නිරුද්ධ වෙලා ඉන්නේ නැහැ. මේක නෑ කැමති ජීවිතෝ අතර නැති වෙන්න පුළුවන්. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපි හිතන්නේ සාමාන්‍ය බලනවා කියලා. නමුත් දැන් නම් මේක විඳින්නේ හිතින් විඳින්නේ නැහැ. අනිතරම මේ මානසික ප්‍රියාවලිය. ඒතකොට මෙන්න මේක පෙන්වන්න තමයි බුදුහම තියෙන්නේ. මේක හරියට අපි දැනගත්තනම් පින්නතට කිසිම දෙයක ඇලෙන්නේ නැහැ. කිසිම දෙයක ගැටෙන්නේ නැහැ. මේක හරියට තේරුම් ගත්තනම් අපි මේ අද විඳින දුකිට විඳින්නේ නැහැ. අපි සැපලි වෙනවා කියලා කායිකව යම් යම් දේවල් පරිහරණය කරක් පිනතුනේ මානසිකව අපි ලොකු දුකක් විඳින්නේ මේ ඉන්නේ. මේකට කියන මහා බරක් කියලා බුදුදහම කියන්නේ බරක් ඔසවන්නේ මේ ඉන්නේ. එක්කන්ද පංචකෙනෙමි මහා බර ගොඩවල් පහ පොළවේ කියන්නේ නැන්නේ විනාඩි වෙයි ඉන්නේ. නමුත් පිනතුනේ සැපලසම මේ බරක් දිමින් සිද්ධා වෙන්නේ මේ අතීත වර්තම අතීත අනාගත දින අන්ත දෙක බැහැර කරලා වර්තමානයේ එහෙම අන්ත දෙක බැහැර කළ වර්තමානයේ රැඳෙන්නේ නැහැ. වර්තමානයේ අපි දකින වර්තමානයේ මේ හේතුඵල සිද්ධාන්තය කියන්නේ. ඇති වෙමින් නැති වෙමින් ප්‍රතිපන්න යන ඉන්ද්‍රිය සංඝාන නැති වෙති. ඒ නිසා මේ දකින කිතක් මේ මොහොතක් පාසා වෙනස් වෙමින් පවතින කිතක් කියන එක අපි නොවෙන් දකිනවා. එහෙම දැකපු කෙනා තමයි පිටුතුනි නැති කිසි ලෝකේ උපාදී කියන සත්‍යය කියන්නේ. මේක මේ සඳහන් පිටුතුනි බුදුහාමුදුර අපට අතර සතිපට්ඨානය දේශනා කළේ කායන පස්සනාව දේශනා කළේ රූපය පිළිසිඳ දකින්නයි වේදනා පස්සනාව දේශනා කළේ වේදනා ස්කන්ධය පිළිසිඳ දැක ගන්නයි චිත්තාන පස්සනාව දේශනා කළේ විඥානය පිළිසිඳ දැන ගන්නයි ධම්මාන පස්සනාව දේශනා කළේ සංඥා චේතනා දෙක පිළිසිඳ දැන ගන්නයි ඒ නිසා යම් කෙනෙක් කායපස්සනා වඩනවායි කියලා කියන්නේ ඔහු රූපස්කන්ධය පිළිසිඳ දැනගත් ආගෙනවා. යම් කෙනෙක් වේදනපස්සනා වැඩි වෙනා වැඩුණා නම් ඔහු වේදනපස්සනා වැඩි වීමෙන් ඔහු අවබෝධ කරගන්නේ වේදනා ස්කන්ධයයි. ඒ වගේම චිත්තානපස්සනා වැඩුණා නම් චිත්තානපස්සනා වැඩුණා කියලා කියන්නේ ඔහු විඥාන ස්කන්ධය තේරුම් ගත්තා කියන එකයි. ඒ වගේම ධම්මානපස්සනා වැඩුණා යම් කෙනෙක් ඒ කියන තමා සංඥා චේතනා කියන ස්කන්ධ දෙක පිළිසින් දැනගත්තා වෙනවා. අනිත් පැත්තෙන් පින්නතුනි කාය වස්නා වඩනකොට අපි ගන්න සතර ආහාරයක් තියෙනවා. ඒ සතර ආහාරයෙන් කබලින් පාර ආහාරය පිළිසින් දැනගත්තා වෙනවා. මේ වචන ටිකක් අමාරු වැඩි අපිට නේද? අමාරු නැත් පින්නතුනි අමාරු හරි මේවා තේරුම් ගන්න ඕනේ නැත්නම් බෑ ඒකයි. හා අමාරු දේවල් තමයි කරන්න ඕන අපි ලියන දේවල් නෑ කරන්න ඕන ඒ නිසා කායන පස්සනා වඩනකොට කබලින් කාර ආහාරය කායික මේ තමන්ගේ ශරීරයම අවබෝධ කරගත්තා වෙනවා. වේදනන පස්සනා වඩනකොට ස්පර්ශ ආහාරය. ස්පර්ශ ආහාරය කියලා එකක් තියෙනවා. දහමිනු. මේ අස්කන්න ආකාරයේ ඉන්ද්‍රිය රූප ආදී අරමුණු එකතු වීමේදී ඇතිවන මේ ස්පර්ශය කියලා එකක් තියෙනවා. මෙන්න මේ ස්පර්ශ තේරුම් ගන්නවා වෙනවා. මෙන්න තුනි ස්පර්ශය තේරුම් ගැනීම සහ ස්පර්ශය නිරෝධය තේරුම් ගැනීම තමයි බුදුදහමේ ප්‍රධාන ගැනීමක් වන්නේ. දැන් අපි අනාසාදී වලින් රූප ආදී මේ සංගණන කරමින් ඉන්නේ. මේකෙදි මේ කාණට එකතු වීමක් වෙනවා. මේක තමයි ස්පර්ශ කියලා කියන්නේ. මෙන්න මේ ස්පර්ශය වෙනදෙන බුදුදහමේ උදාහරණයක් හැටියට කියන ලස්සන උදාහරණයක්. මේ රූප ආදී ගන්නකොට අපි හිතන්නේ නෝ හරිය සතුටක් කියලා. පින්දුවේ මහානවර අපි හරිය සතුටක හිතන්නේ නෙමෙයි. බුදුදහමේ මේකට තියෙන උපමාවක් තියෙනවා. මේ ස්පර්ශයට උපමාවක් තියෙනවා. මොකද උපමාව හැම ගලවපු කරකේකින් උපමාව. හරක නැතිලා නෑ හරක තාම පණ තියෙනවා. මේ හරක පණ පිටින්ම හරකගේ හැම ගලවනවා සම්පූර්ණයෙන්. හැම ගලවන හරක අසාදින. මේ හරක වතුරකට වැස්සනම් වතුරේ ඉන්න සත්තු මාළු ආදිය වෙන මේ හරකව කනවා. මේ හරක ගහකට හේතුණාන් ගහේ ඉන්න සත්තු වෙන මේ හැම කනවා. මේ හරක පොළවේ වාඩිුණා නම් ඒ පොළවේ ඉන්න සතුන් කෝවියන්ගේ කනවා. මේ හරක අනිත්තල විඳගෙන ඉන්නවා නම් අපට වාඩි ගහක් යන සත්තු වෙන කනවා. මහා වේදනාවක් ඉන්නේ. අන්නේ වගේ තමයි පිටතින් අපි අයෝලසෝ මනිකාරය. මේ රූප ආදී දැකගෙන ඉන්න එකක් පිටතින් කොයි කාරණොයි වෙනසක් නෑ. අපිට ආස්වාදයක් කියලා ලැබුණට පිටතින් මේ අපි දුක් කොටක් මේ විතරම ලැබෙන්නේ. මේක බුදුහාමර මහා කරුණාවෙන් මේ දේශනා කරන්නේ කන්නේ. මහා කරුණාවෙන් මේ දේශනා කරන්න මහා සුද්ධෝදී බුදුහන්ය අපි මේ දේශනා කරන්නේ. අපි තනි කරම පිටතින් මේ දුක් කොට විඳින්නේ මානසික වයන්. ඒ විශේෂයෙන් දරුවන් පිළිවන් මෙයන් දුක කතම ගාමුන් කෙනෙක් දරුවන් සම්බන්ධයි. ඒතන මෙන්න මේ න්‍යාය මේ න්‍යායෙන් අපට තේරුම් ගන්නවා නම් පිටතින් අපට තේරුම් ගන්න පුළුවන් යම් කිසි දෙයක් ගැන මේ සංජානන ඇතිවන්නේ මේ වර්තමාන මොහොතේ සිහිගැනීමත් එක්ක. අපි අතීත දෙයක් යම් කිසි විදියක සිහි කරා පින්නතුනි අතීතයෙන් නිරුද්ධ වෙච්ච අතීතයක් මේ සිහි කරන්නේ. මේ නිරුද්ධ වෙච්ච අතීතය අපි අල්ලගෙන ඒක තීරණය කර හිතාගෙන ආස දෘෂ්ටි පිහිටලා මේ ඇති කරගත්තා වූ සංයෝජන ටිකෙන් තමයි වර්තමානයේ සිහි කරන්නේ. මේක තමයි සංයෝජන කියන්නේ. මේකට තමයි අනුකේය කියන්නේ. මේකට තමයි ප්‍රපංච කියලා කියන්නේ. කෙටියෙන් කියනවා නම් පින්නතුනි මේකට තමයි දුක කියලා කියන්නේ. එනිසා මෙන්න මේ ඉතුරු වෙන දේ අඩු කරගන්න පුළුවන් නම් මේ හිතේ හැදෙන දේ අස්හනාසාදී ඉන්ද්‍රිය වලින් යම් සංජානනයක් ලබලා ඒ අත්‍යසීමක් හැටියට අයමස්සෝ මනසිකාණේ යුක්ත යම් කිසිලි කරගත්තිය අඩු වුණා නම් අන්න දුක අඩු වෙනවා. ඉතින් මඩු කර කර ගිහිල්ලා බින්නුනි කවදා හරි දවසක් අපි මේ අවබෝධයෙන් ඉන්නම තලයකට පත් වෙනවා. කුමක් මේ අවබෝධය? ඒ අවබෝධය තමයි අර බුදුහාමුදුරුවෝ බාහ්‍යයට දේශනා කරපු අනුකම්පණය. බාහ්‍ය ධර්මයට දේශනා කරපු අනුකම්පණය. මොකද ඒ අනුකම්පණය දික්ඛේ දික්ඛමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාසේ විඤ්ඤාතමත්තං කියන කාරණය. යමක් දැක්කනම් දැක්ක විතරයි. ඇසුවනම් ඇසුව විතරයි කියලා අවබෝධයක් ලබා ගන්න. අනුවැන්ගෙන වශයෙන් ගත්තනම් ඒ ගස්සේ තින්න තුනේ අපි ආපාදයක් කියලා ගන්නට හැබැයි තමයි මේ දුගාරන්නේ. තාම මෙන්න මේ අවබෝධයෙන් කරාගේ කවදා හරි දවසක අපට යන්නට වෙනවා. කියන ගමනේදී ප්‍රධානම දෙයක් තමයි මේ ගමන් මගේ ප්‍රධානම සම්දිස්ථානයක් තමයි අපේ දිනු කිරීම. අපි සතිය ගැන පිනතුන් සිහිය. සිහිය කියන කෙනෙක් බුදුහාමුදුරුවෝ නිතරම විග්‍රහ කරලා තියෙන්නේ නාස්තිකත් සේවා මුඛ නිමිත් සේවා කියන ධර්මයේ තියෙන කාරණේ. සතින් උපත් පෙරවා කියන එක. මේ නාස්තිය ආස්තිකව සිහි පිටුවා ගන්න කියන එක. බොහෝ වෙලට අපිට කියන්නේ නාස්ති ආස්තිකව සිහි පිටුවා ගන්න කියුවාම මොකද? ආනාපාන සතිය කියන්නේ නව ක්‍රීඩකෙන් හොඳට මතක තියාගන්න. නාසිය ආශ්‍රිතව තමයි තම සකලින් කර්මස්ථානම වඩන්නට ඕන. නාසයක් එක්කම වැඩ යන්නේ. ඒ සතිය ඒ ආශ්‍රිතව වැඩිපුර වාර ගන්න පිළිවා ගන්නට ඕන. වරක් උදෑසන අවස්ථාවක රාහුල පොඩි හාමුදුරුව දහස් මුල වාඩිල භාවනා කරමින් හිටියා. මේ රාහුල පොඩි හාමුදුරුව භාවනා කරමින් හිටියේ හුස්ම ඉහළ පහළ යාම ගැන මේ නාසය ආශ්‍රිතව පිළිපීඩුවක් හිටියි. හුස්ම නෙවෙයි නාසය ආශ්‍රිතව පිළිපීඩුවක් හිටියි. මේ සමයේ සරුවත් මහරහතන් වහන්සේ වැඩම කළා. සරුවත් හාමුදුරුව රාහුල පොඩි හාමුදුරුවන්ට කියනවා රාහුල ඔබ ආනාපාන සතිය කරන්නයි කියලා. ඔබ දැන් සිහිය අභිමුඛ කරගෙන නැගින්නේ ඔබ දැන් ආනාපාන සතිය කරන්න කියලා. අන්න බලන්න. එතකොට නාසය ආශ්‍රිතව මේ සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනාට ඒ සිහියට ඒ සතියට රැකවරණයක් තමයි සමසතරි කර්මස්ථාන කියලා කියන්නේ. ඒක ආනාපාන සතිය වෙන්න පුළුවන්. ඒක බුද්ධානුස්සතිය වෙන්න පුළුවන්. මෛත්‍රී භාවනා වෙන්න පුළුවන්. අසුබය වෙන්න පුළුවන්. මරණානුස්සතිය වෙන්න පුළුවන්. මේ ආදී භාවනාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වාරගානන් බොළදි කරන්න වාඩි වෙන එක කරන්න. ඇවිදල කරන්න අමාරු නිසා. වාඩි වෙන විනාඩි 5, 10, 20, 30 වාගේ තැවම කරනවා. කල්ල පිනුදුනි කලක් යනකොට අපිට මෙන්න හුරුවෙච්ච අපිට මේක ඇවිදින්නත් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ආශ්‍රිතව සිට පිටුවාගෙන අපිට කතා කරන එක විතරයි අපහසු. අනිත් හැම වෙලාවකදීම අපිට මේ ආශ්‍රිතව සිහි පිටුවා ගනිමින් හොඳට නුවණින් අපේ සතිය ඉන්ද්‍රිය අපිට දිනු කරගන්න පුළුවන්. මේ සතිය දිනු කිරීම තමයි වෙනතුනි. යාත්‍ත්‍ය කෙනේ බුදුහාම සඳහන් කරන මේ සතිය දිනු කරන පරසු කරනවා කියලා කියන්නේ නිවන ප්‍රමාණ කරනවා කියනවා. යාත්‍ත්‍ය කෙනෙක් මේ සතිය පිළිතුරා ගැනීමට අකමැති වෙනවා කියලා කියන්නේ සැප විඳින්න අකමැති වෙනවා කියන එකයි. යම් කිසි කෙනෙක් මේක කරන්න අකමැති වෙනවා කියන්නේ දුක් විඳින කැමති වෙනවා කියන එකයි. ඒ නිසා මෙන්නකින් නැත්තම් විවිධ කටයුතු කරන අය ඇති. ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා, දූ දරුවෝ ඉන්න මෙතන. රැකී රක්ෂා කරන අය ඉන්නවා. දරුවන්ගේ යුතුකම් කරන ගේතල වැඩ කර ගන්න අය ඉන්නවා. අපි මොනවා කරත් පිනුතුන මතක තියාගන්න. අපි හැම දිනෙකම ඒ කටයුතු කළ යුත්තේ ධර්මයත් එක්ක. ධර්මයේ අපේ ජීවිතය එකක් බවට පත් කරගන්න ඕන. අපි මේ දකින්න දේවල් පින්නතුනි ධර්මය හරහා අපි දකින්නට ඕන. එහෙම දැක්කේ කියලා පින්නතුනි අපි යුතුකම් එක මඳහරින්නේ නැහැ. අපි දැනට කරන යුතුකම් කියලා මීටක් වඩා හොඳින් සිහියෙන් අංග සම්පූර්ණ අපි කරනවා. විසංසාර කියලා කියන්නේ පින්නතුනි අවුරුදු 70 සෝවාන් ළමයා අවබෝධ යාත්‍රා ප්‍රමිතිය ලබාගෙන පසු කාලීනව දුරස්ත ජීවිතයට පත් වෙලා ඉතාම සාර්ථක පරිපූර්ණ දුරස්ත ජීවිතයක් ගත කරපු කාන්තාවක්. ඒ නිසා මේ අවබෝධය ලබා ගන්න කෙනා තමයි පින්නතුනි වඩාත් ලෝකේ සතුටින් වඩාත්ම නිවැරදිව වඩාත්ම සාර්ථක ජීවිතයක් ගත කරන්නේ. ඒ නිසා ධර්මය අපේ ජීවිතයත් එක්කට පච කර ගන්නට ඕන. මේ ධර්මය, මේ සීලය, මේ භාවනාව පොහොයක සීලගත් දවසට විතරක් නෙවෙයි. මේ ධර්ම අපේ ජීවිතයක අංගයක් කර ගන්නට ඕන අපි. අපි එදිනෙදා දකින කියන දේවල් ධර්මයේ අරමුණ අපි දකින්නට ඕන. අපේ නිවස පින්නතුනි හානි කරන බෞද්ධ පරිසරයක් මත ගොඩනැගෙන නිවසක් වෙන්නට ඕන. උදෑසන අවදිච්ච මොහොත පටන්ම බුදුහාමුදුරන්ට බුද්ධ පූජා තියෙන කීඳන් රාත්‍රියේ මෛත්‍රී භාවනාව කළ නිින්දට යන මොහොත දක්වාම සම්පූර්ණම තමන්ගේ නිවස බුදු දහම පදනම් කරගත්තු සත්‍යාව වැඩි වෙන විදිහේ වැඩ පිළිවෙලක් සහිත ක්‍රියාවලියක් සමාවිෂ්ඨින් ගෙදර සියමානේ කරගන්නට ඕන. ඒක එකාසකින් තමයි දරුවන්ගේ අනාගතය සඵල වෙන හේතුවක්. ඒක අනිත් අතින් දරුවන් නිරෝගී වෙන්න, දරුවෝ හොඳට විභාග සමත් වෙන්න, ඊතර දරුවන්ගේ අතට සමගිය ඇති වෙන්න, ඊතරක් නෙමෙයි ඉඳේ සැලසීමේ ජීවත් වෙනට සහ ගතවන මොහොතක් පාසා කමර පියවරක් පාසා තමා නිවන් මාර්ගයට අවතීන වීමට ඒක හේතුවක් වෙනවා. ඒ සියයන් වටා තමයි සිදු කරන අනිත්යට ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම තමයි වැඩි කියන්ට ඒක ලොකු ආශිර්වාදයක් වෙනවා. කියන්නේ පසුබිම් හේතුවක් වෙනවා. මේ ප්‍රශ්න දෙක තමයි අපි මෙතන ප්‍රධාන වශයෙන් අපිට තියු ප්‍රශ්න. ඒ කරුණු දෙක තමයි අපි මේ සාකච්ඡා කළේ. අපිට ලැබිච්ච කාලය අවසන් වෙගෙන යන්නේ මේ නමුදුරක් ගන්නත් වෙනවා අහන්නටත් පුළුවන්. මේ පිළිතුරට මේ වගේ තියෙන ප්‍රශ්න කල් වෙන අපිට ලියලා දෙනවා නම් අපිට පුළුවන් මට්ටමින් අපි දැනන තරමින් අපිට ඒවා අනිත් කෙනෙක් දෙන්න පුළුවන්. අපි සියල්ලක්ම දැක්කේ අපි සාම ධර්ම ඉගෙන ගන්න අය. අපට පුළුවන් මට්ටමින් අපි මේ පිටුමුට ඒ කරුණ පැහැදිලි කරන්න වෙන බලාපොරොත්තු වෙනවා. හොඳයි, පින්නතුනි අපි එහෙනම් මෙතනින් අවසන් කරමු. අද මේ පින්නතුන් ධම්ම සත්‍යයෙන් ධර්ම ශ්‍රවණය කළා, ධර්ම සාකච්ඡාවට සහභාගී වුණා. මේ රැස් කරගත් මුනි ධර්මයන් අප හැම දිනාටම උතුම් වූ නිවන් පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. මේ පින්කමේ දායකත්වයේ කිපපරක්ති මුදුලනවා. මියගේ නිමාවතන පින් කිහිප ප්‍රේමාන්තිල් මාන මහත්මිය මේ පින්කම සහභාගී වෙනවා, දායකත්වයේ උදලනවා. ඒ වගේම කේදී දැමල් හා අමරපාරතිල් වාදින පියානන්ද පළට පුණ්‍යානුමෝදනා කිරීමට දිනපාලී මනෝජිකා මහත්මිය මේ පින්කම දායකත්වයේ උදලනවා. ඒ වගේම මන්දෝදිනි දම්කඩිනේ දේනියන්ගේ ගැනීම කටයුතු ගැනීමෙන් කටයුතු සඵල වේවා කියන පැතුමින් මේ දෙමාපියන් මේ පින්කම සහභාගී වෙනවා. ඒ වගේම තෙනුර, දිනුර, තරණි, ලෝමිනි ඇතුලේ හැම දිනාටම පිරිර ආදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා දෙමාපියන් අපේක්ෂා කරනවා. ඒ වගේම මේ දරුවන්ට ඉගෙන ගියා ගන්නටත්, ඒ වගේම නිරෝගී රෝගීව ජීවණි ලැබේවා කියලා මේ වැඩි යම් ප්‍රාර්ථනා කරනවා. ඒ හැමගේම දැහැමි පරාමෘතු සඵල වේවා. මේ පින්තුන් හැම දිනාටම මේ ලබාගත් අවුපුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් අප නමින් නියගිය සම්මදෘෂ්ටි දෙවියනොත්, අප නමින් නියගිය ඥාතින් පිරිසක්ින් පරාමෘතු ඉන්වෙත්නම්, ඒ සියලුම ඥාතින් මේ පින් අනුමෝදන් වෙත්වා කියන පැතුමෙන් මේගේ ඥාතින් දක්ින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාධුකාරයක් පවත්වන්න. සම්මාදෘෂ්ටි දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ හැම දෙනාමත් අප රට දෑ සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් වනින් ආරක්ෂා කර දෙත්වා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශසත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශසත්තාච බුම්මත්තා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශසත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හොඳයි, අද මේ පින්නතුන් විනර පොහොදා බම්බර පිටියේ සිට වඳිනාරාමයේ රැස්වලා ඉනිදින පාන්දර පටන් මේ මොහොත දක්වා සිද කරගත් මේ සියලුම පුණ්‍යයන්ගේ බලයෙන් අපි විශේෂයෙන් ආශිර්වාද කරමු. මේ පින්නතුන්ට මෙවැනි පින්කම් සිද කිරීමට ආවාදන සාසනා කරන ගරුකටයුතු නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලාට මේ පින් උන්වහන්සේලාගේ ශාසනික අභිවෘද්ධිය සඳහා චිර ජීවනයේ නිරෝගී භාවය සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. පරස්තරගත සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ පිළිබඳ හැම දිනාමේමත් මෙලව ජීවිත වාසනාවන්ත වේවා, නිරොග් නිරෝගී සම්පන්න සේවා, ජීවත්වන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වීමට මේ හැම දිනාටම මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා, භයම් පන්තා ච නින්භයා, සෝකං පන්තා ච නින්සෝකා, හන්තු සම්වේති පානිනෝ දුකින් පේලෙන සත් දුකින් නිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොයින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මෙහෙම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.